ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ප්‍රඥාවන්ත පිළිතුරු. සෝලෝකාම් ලැබු ආර්යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ ජේතවන මහා විහාරයේ වැඩ ඉන්න දිනක අනාථ පින්නික මහසිතානං අමතා වදාළ රාහ කර්ම සූත්‍රාන්ත දේශනාවේ ගාථා පෙළයි මේ ධර්ම දේශනාවේ සඳහා මාතෘකා කරන් දෙදුනි. ධර්ම දේශනාව නිවනට පිවිසීමේ දොරටුවක්, ධර්මාශ්‍රවණයක් නිවන් දොරටුවක්. අප දෙපාර්ශ්වයේ මෙසේ ස්වල්ප වේලාවක් තුළ මේ සමීප වේ සිටි නිවන් දොරටුවකටයි දේශකයන් වහන්සේ අන්‍යමිතනවි සේකියා පිටපර 16ක් සිටේ දරාගෙන පංචමහා අදිස්ථානය සිටේ අදිසං කරගෙන කර්මස්ථාන සියලුයෙන් ධර්මදා දේශනා කරත දේශකයන් වහන්සේ දෙයේ නිවනට පිවිසීමේ දොරටුවක් වෙනවා. ශ්‍රාවක පිරිස අන්‍යමිතනවි දසවන් නවාගෙන සාමදානව දහම් පදයන් පාදා දෙකට ඇතුළත් කර ගැනීම සමාධිගත වූවක් මෙන් ධර්ම ශ්‍රවණය කරතොත් ඒ කිනේයන්ට ධර්ම ශ්‍රවණය නිවන් දරතුවක් වෙනවා. අප දෙපාර්ශ්වයේ දැන් මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වෙනවා. එනිසා මේ ගත කරන ශ්‍රාවක වේලාව බුදු පතේඳු මහ රහතුන් වහන්සේලා සදාකානිකව තනසීමට දිවිසේ ගත්ත සාල්ක නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස අපට නිවන් දර කැරේවා කියන අදිස්ථානයෙන් ධර්ම දේශනාවට සවන් දෙමු. මේ දේශනාවේ පැවැත්වේ සාල්ක නායකයන් වහන්සේ ජේතවනාරාමයේදී ජේතවනාරාමයේ පෙරවා පූජා කළ අනාථ පින්නික සිටුවරයාගේ චරිතාපදාමේ පින්තුම් හොඳින් දන්නවා. ඒකන දිග විවරණයක් සඳහා අපි කාලය ගන්නේ නැහැ. අනාථ පින්නික සිටුවරයා දීවමතුරා බුද්ධ ශාසනයේ කාලයේ සිට කල්ප ලක්ෂයක් ගෞතම බුදු සසුනේ අග්‍රදායකත්වයේ සඳහා පෙරුම් පුරාගෙන ආවා. උපන්නේ සරත් නුවර සිටු නිවසේක දමෝපියන් ලන්තගේ සුදත්ත කුඩා කලපතන් අනාථයන්ට ධන් එකක් පටන් ගත්තා. එය දිනෙන් දින වැඩි දියුණු වෙලා දහස් තනම් අනාථයන්ට දිනපතා දානීය දෙන්න ලැබුණාට පුළුවන් වුණා. තරුණ නීතක්කේ වෙළඳාමෙන් ධනෝපායනය කරමින් ධන් රැක දිගට පැවැත්තුවා. තමන්ගේ නැගෙනහිර නිවාසක් කොටදී තිබුණේ රජගහ නුවර සිටු නිවසේකයි. ඒ සිටුවරයාගේ නැගණිය තමන් විවාහපත් කොටගෙන දෙනුවර වාසීන් අතර ඥාති සම්බන්ධතාවක් නිසාම දෙනුවර ධනෝපායනය කිරීමේ වෙළඳාමෙන් එක් වෙනක් රජගහ නුවරට යද්දී තමන්ගේ නැගණියගේ නිවසේ විශාල දාන සංවිධානයක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගැන බුදු පණිවිඩය දැනගත්තේ එදයි. එදා රාත්‍රියේ මෙතුමාට නිින්දක් නැහැ. බුදු කුලම කියව කියවා මෙහෙ කර කර නිින්දට ගියා. අද නිින්දක් කියන් අවදි වෙනවා. අලුයන් කාමේ අවදි වුණ දරුවන් හැදී තිබුණා. සත්මා ප්‍රාසාදයේ දරුවන් හැදී තිබුණා. ප්‍රාසාද දොර හැදී තිබුණා. නැගණියකින් අසාගත්ත ගමන් මාර්ගයේ ඔස්සේ මේ අතර ජවාගෙන ගියා. රජගහනුවර ප්‍රධාන දොරටුවක් ඉවර වුණා. ගොම් පිටණියක් පියමන් කරගෙන ගිහිල්ලා සීතල ආගන්නේදී අලුයම ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකවඳ පුදාගත්තා. ඒ මොහොතේ අසෝදාමින් මෙතුමා සෝවාන් වුණා. පසුබිලකඩන් දිනාටක් මෙතුමා නැගණියගේ නිවසේ සමාවෙන්නේ ධාමයේ පිරිනැමුවා. සලස් නුවරට වඩින්න ආරාධනා දෙකල තමන්ගේ වෙළඳාමේ කටයුතු නිමවා එන ගමන් රජදා නුවර සිට සලස් නුවර දක්වා යෙදුණු 45 මාණේ යෙදුනේ යෙදුලේ විශ්‍රාම ශාලාව 45 ගොඩනැංගේවා. බුත්තප්‍රමුඛ සංඝරත්නයේ වඩින මේ මාර්ගය විශ්‍රාම ගැනීම සඳහා එක ගොඩනැංගිල්ලක ගියදම සංඛාවල ලක්ෂයයි. 45 ලක්ෂයක් වැයගොත නැවතුම් බලවා 45ක් ලැබුවා යෙදුනේ යෙදුලේ. සරත් නුවරේ තැමෙන ජේත කුමාරයාගේ ජේතවන උයනේ පොළ වැසෙනකේ රංකාවම දෙලා මිලට ගත්තා. 54 කෝටියක ධනිය වැය කිරීමෙන් ජේතවනාරාමයේ විශ්වකර්ම නිර්මාණයක් මේ ගොඩනැංගුවා. බුද්ධාගමක මහා සංඝරත්නයේ වැඩම කරවාගෙන රංකංගියෙන් කරනවා දාසියුජිකෙන් තැමෙන කරන්නේ මහා සංඝරුවනට සවසතුමට පූජා කළා. එදවසේදී 2000 84000 කලන් පිළිසිනුවන් දැක්කා. බුද්ධ ජීවිතය අවුරුදු 25ක්ම සැලකුවර ආශ්‍රය කොටගෙන වාසය කළ සරුවක්යන් වහන්සේ. අවුරුදු 19ක් වස්සාන කාලයේ ජේතවනාරාම අවුරුදු 6ක්ම පූර්වාරාමයේ යාරි. බුද්ධ ධර්මයේ වැඩිම ප්‍රමාණයක් දේශනා කොට ඇත්තේ ජේතවනාරාමයේ. බුද්ධ ධර්මයේ වැඩිම පිරිසක් නිවන් දැක ඇත්තේ ජේතවනාරාමයේ වැඩෙන්නේ කාමයේදී. මේ සිටුවරයාගේ දිවසේ දිනපතා 2000ක් විසුණුට ධම් රැට දුන්නා. දිනපතා දවස දෙවාරයක් ජේතවනාරාමයේ තැන්න කුරුදි වී සිටිය. ප්‍රතිකොත් ධර්මාස්තන වැඩේ කරනො. නමුත් මෙතුමා කවදාකවත් බුදුරජාණන් වහන්සේ දිවසේ කියලා අවශ්‍ය ධම් ගැටගෙන ප්‍රශ්න කරන්නේ නැහැ. සාරවත් යන වහන්සේ බුද්ධ සුකුමාලයි ශාස්ත්‍රයේ සුකුමාලයි දෙවියන්ට ඇත ලෝකයාට ධම් දෙසමින් කාර්යය ලෙහෙතෙනවා. මම නම් උන්වහන්සේ හේතන් නැහැ කියන හැඟීමෙන් කවදාකවත් ධර්ම ගැටලුවක් ගැන ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් අවස්ථානුකූලව මෙතුමා උදෙසා ධර්ම දේශනා කරන සරුවක්යන් වහන්සේ. එයින් හේලාම සූත්‍රයේ ඉතාගතගත් දේශනාවක් මෙතුමාට මෙතුමා සඳහාම දේශනා කළ දේශනාවක්. අනික මේ ප්‍රාප්ත කර්ම සූත්‍රයේ මේ ප්‍රාප්ත කර්ම සූත්‍රයෙන් දැක්වෙන දහම් කර්ම සියල්ල මෙතුමාගේ ජීවිතයට සම්බන්ධයි. එයින් අනුපාදයක් හදන්න නෙමෙයි මේ දේශනාවට තියෙන්නේ එතුමා ශාස්ත්‍රයේ සබාගල දෙවියන්ට ඇත ලෝකයාට අවබෝධයක් ලබා දෙන දේශනයි. එනිසා මේ දේශනාවෙන් අපි දැන් කලකා බලමු. මේ ධාතා පරිදි කෙටි තේරුම මේකයි. බුද්ධාභෝගා ගතවත්තා විදින්න ආපදා සුමේ බුද්ධාඥා දක්ිනා දින්න අතෝ පංචකලී පතා මා විසින් උපයා සැපයාගත් ධනෙ පරිභෝග කරන් දෙන්නා මගෙන් පෝෂණය වෙන්න සිටි දෙමෝ කියන්නේ දුරුවන්ද සහෝදර සහෝදරියන්ද නේද එතෙමි තුරන් අසංගතියක්ද මම පෝෂණය කළා ආපදාවන් නිදීමා ජයගත්තා සිරුරක් ගුණවත් දුතුමලකම උත්සාහික දාන දක්ෂිනාවන් දෙහැන්වා යුතුකම් පහමා සිද්ධ කළා සාසන බ්‍රහ්මචර්යාවේ ඇතිවන උතුම්මන්තම අධ්‍යාපනය උපස්ථාන කළා. ඊ ජීවිතයේ සිට භෝග සම්පන්න ජීවිතයේ යමක් සඳහාද ඒ අර්ථයේ මා විසින් තනියම. මෙසේ කල්පනාකාරීව සතුටු වෙන බෞද්ධයා මගඵල නිවන සඳහා උපනිශ්‍රේ වෙන ආර්ය ධර්මයේ ප්‍රමෝදයේ පස්සී ආවිතරවල සුගති පරායන වේවා. ඒකයි ගාථා තුනේ දෙකේ තියෙන්නේ. අපි සලකා බලමු සූත්‍ර දේශනාවේ අභ්‍යන්තරය. බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවේ ආරම්භ නිමල දේශනා කළා. සත්තාවෝමේ ධාපති ධම්මා ඉක්ඛා කංකා මනාපා දුල්ලබා ලෝකස්මින් කතනේ සත්තාවෝ. සිතාමෙනි මේ මනලව මිනිසයන් කැමති වෙන ඉෂ්ට වූ. මිනිසයන් ප්‍රිය කරන කාන්ත වූ. මිනිසයන් සිත දියුණු කරන මනාප වූ. එසේනම් ලබන්ට අපහසුතා ඇති දුර්ලභ කාරණා හතරක් කියනවා. ඒ කවර සතරක්ද? රෝගාමේ උත්කච්ඡන්ති සාධම්මේ නාකේ අයම් පතනෝ ධම්මෝ ඉද්දෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්ස. මට දැනෙන ධනිය ලැබේවා කියලා පළවෙනි ප්‍රාර්ථනාව කියනවා. ඒ ඉෂ්ඨකාන්ත මනාපෝ දුර්ලභ කාරණයක්. ඕනෙ ලබ්ධා සාධම්මේ නේ යසෝමේ අප්පුග්ගක්කිත සාඥාදී සා උපජ්ජායේ නීති අයන දුතියෝ ධම්මෝ හේතෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මේ. මට දැනෙන ධනිය ලැබී මගේ යසෝකීයේ දෙමෝපියන් සහෝදර සහෝදරියන් දුක් දරුවන් නැත ඒක මෙතුණත් ඇතර යසෝකීයේ උස්ස පැලන දේවා කියන එක ඉෂ්ඨකාන්ත මනාප දෙලෙනි දුර්ලභ කාරණයයි. ඕනෙ ලබ්ධා සාධම්මේ යතං ලබ්ධා සාඥාකී සා උපජ්ජායේ ඉරං ජීවාමේ ජීවමත්තායෝ පාවේමීති අයං තස්සෝ ධම්මෝ හේතෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මේ. දැනෙන ධනවත්ී යතෝ කීකේ පැතිරි පෙර කාලයන් දීර්ඝාස නිදිම්වා කියන එක ඉෂ්ඨකාන්ත මනාප තුන්වෙනි දුර්ලභ කාරණයයි. ඕනේ ලබ්ධා සාධම්මේ යතං ලබ්ධා සාඥාකී සා උපජ්ජායේ පුරාණ ජීවිතා ජීවමද්දායෝ පාලෙත්වා කායත දේහා පරම්මර්ග සුගතිය සංගල් ලෝකම් උපපජ්ජාමේදී අයන් චතුත්තෝ සම්මෝ ඉස්සෝ කන්තෝ මනාපෝ දුන්නකෝ ලෝකස්සි. දැනෙන් ධනේ ලබා යසෝ කීර්තිය ලැබි පෙර කාලයක් දීර්ඝාවේ ගෙඳ ආනි කෙලවර මරණින් මර්තේ සුගතිය උපදින්වා කියන එක ඉෂ්ඨකාන්ත මනාපය සතර වෙදී දුර්ලභ කාරණයයි. මේ කර්ම අතර පළමුව ඉතිරිපත් කළා. බෞද්ධයෙක් විසින් මේ අතර බලාපොරොත්තු විය යුතුමයි. දැන් බෞද්ධයෙකුට අවශ්‍ය වෙනවා ධර්මය. ධර්මයෙන් යක්ෂ. ධර්මයෙන් දීර්ඝවස. උසයෙන් සුගති. ගුවන් දක්නාතුරු සුගතියක අපි ඉන්නට ඕනේ. මේ අතර ඉස්සයි, කාන්තයි, මනාකයි, එසේ නමුත් දුර්ලභයි. මේ අතර මෙච්චෙනකොට ලැබෙනවා නම් අති දුර්ලභයි. මේ එකක් දෙකක් තුනක් ලැබෙන්න පුළුවන්. අතරම ලැබෙනවා නම් ඉතාමත් භාග්‍යවන්තකම. අනාගතින් දිගේ චිතෝරයක මේ අතරම තිබුණා. අනාගතින් දිගේ චිතෝරය දැහැමින්ම ධනවත් වූ කෙනෙක්. එතුමා සීල්වන්තේ, ගුණවන්තේ, ත්‍යාගවන්තේ, ඥානවන්තේ, එවැනි පරිත්‍යාග සීලයේ කෙනෙක් මේ ගුණ කීර්තිය යටසේ දඩක පැතිරී තිබුණා. එතුමා මේම පරමායුෂ වෙන්දා. එතුමා ආයෝ කෙලවරේ කුසිත ජීවනවත් උත්පත්තියට නියත වී තිබුණා. මේ කර්ම අතර මෙතුමාගේ අන්තර්ගතයෙන් නම බුදුරජාණන් වහන්සේ දේශනා කරන වයිලඟට ඉමේ සංකෝභින්නේ ඉමේ සංකෝභාපති චතුන්නම් ධම්මානම් හිස්සානම් සංතානම් මනවාපානම් දුල්ලමානම් ලෝකමින් සත්‍යාරෝ සම්මා ප්‍රතිලාභාය සංවත්තන්ති සිතාමිනි මේ ලෝක නිකතාන්ත මනාප දුල්ලගතාන සතර ප්‍රතිලාභ කර ගන්න අත්හස් කර ගන්න සාක්ෂාත් කර ගන්න සැමෙන්නේ හේතු කර්ම හතරක් තියෙනවා පතමේ චක්කාරෝ සද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා සංඥා සම්පදා සද්ධා සම්පත්තිය සීල සම්පත්තිය ඡාග සම්පත්තිය සහ ප්‍රඥා සම්පත්තිය කියලා කියන සතුරු කර්ම සතර මේ දුර්ලභතාන සතර සාක්ෂාත් කර ගැනීමේ හේතු හතරයි දෙක පහදා දෙනවා බෞද්ධයන් වශයෙන් ඊතරම සැලකන්නේ හේතුයි හේතුඵලයයි යම් කිසි දුක්ඛ කරදරයක් නම් බෞද්ධයෝ දන්නවා මේකනම් කර්මික විපාකයක් කියලා. හේතුක ඵලයක් බව දන්නවා. ඒක බෞද්ධයන්ට ආවේනික වැටීමක්. බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයේ හැම වෙලේම පහදා කියලා කියන්නේ. එනිසා මේ කියන ධනේ ලබන්නත්, යතස ලබන්නත්, ඊහිඟාවත ලබන්නත්, සුගතියක් ලබන්නත් හේතු තියෙනවා. එතනම මේ හේතුව මෙන්න මේ කාරණා හතරයි. බුදුරජාණන් වහන්සේ හැම විටම සිංහගතයි. අන්නේ තීරණ සුලකගතයි. සුලකේ කොට ගලක් හරේ, දීකැලක් හරේ, දීකැලක් හරේ තමයි ගැසවන. සුලකයා කරන්නේ මේ ගල, මේ නැත්තම් දීකැලල, දීකැලේ හරේ දැනගෙන මේ වෙනකම් වෙදෙනවා. ඒ හැර හොදන්නේ මේ වෙනකම් කියන දෙයක්. එයන් අන්නේ කීයට කරන්නේ සමාන ලැබී තියෙන මේ දුක් රාගයක පොරබදනවා. පංචකාපයෙන් කැලෙනවා. තවක් තවත් කායේ දුක්දිගේ දුක නැති කරන්න උත්සාහ කරනවා. ඒක නිෂ්ඵල ක්‍රියාවක්. සිංහ රාජයෙම නෙමෙයි සිංහ රාජයාට ගලක් ගැසුවල. එහෙම නැත්නම් ජීවිතයෙන් හිටතන ගලක් වෙනත් දෙයකින් කෝප කරන්න උත්සාහ කරන්න මොකද කරන්නේ? සිංහ රාජයේ ගල දැහගන්නේ නැහැ. ඊතලේ දැහගෙන විකන්නේ නැහැ. සිංහ රාජයා ශ්‍රේණිවා කොයි පැත්තෙන් දෙන්නේ අනතුරු ආවේ. ඕ සෑයගෙන තේයතනෙ විද්ද කුජලයාට ගලගාව කුජලයාට දෙලින්ම පණිනවා. දැන් ලෝක විනාශ කරනවා. ඉතකට කයක ආදාකවත් දීකර විදින්නේ නැහැ, ගඩිකෙන් නැහැ. මෙන්න මේකයි සරුවංගන් වහන්සේගේ නියම. උනාගේ ඵලයක් එක්ක ප්‍රතිඵලයක් එක්ක කරබදන්නේ නැහැ. හේතු සෑයගෙන හේතුවට ප්‍රතිකාර කරනවා, හේතු ඝාතනය කරනවා. මෙන්න මේකයි බුදු දේශනාවේ සාරාංශය. එක තැනින්දා බෞද්ධයන් නිතරම විමසීමක් දෙනවා කවර දෙයකින්ද මේ තත්ත්වය ගැටෙන්නේ කියලා. ඒකට සොයා ගන්න කොළුවා උපාය මාර්ගයේ මෙන්න මේකයි. සත්‍තාව, සීලය, ත්‍යාගය, ප්‍රඥා. මේ අතර තමයි ධනවත් වීමට, යතෝ කීර්තිය ලැබීමට, දීර්ඝාසෙ මිදීමට සුදකියාමල තියෙන සත්‍යයක්. ඊළඟට මේ පතර බුදුරජාණන් වහන්සේ තෝරලා සද්ධා සම්පදා කියන්නේ කුමක්ද? සද්ධාගේ තථාගතයන් ගෝණින් ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුදස්සෝ ලෝකමේ දු අනන්තරෝ කුලස ධම්ම සාරති සද්ධාගේ මනුස්සානං බුද්ධෝ භගවාති අයං උච්චති සද්ධා සම්පදා. සද්ධාව කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ හදවතින් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ වාසනා සහිත සතරක්ෂේත්‍යයන් කෙරෙන් දුරුදු නිසා අර්ථක් ළඟෙන්නේ ඒක පිළිගන්න. බුදුජානන් වහන්සේ සකල නිවැරදි ධර්මයන් කරතලාමක යාමෙන් අතට ගත්ත නෙල්ලි දෙවියන් ඉතිරිවක් නැතුව සියල්ල සර්වාකාරයෙන් ආબોධ කර ගැනීම සම්මා සම්බුද්ධන වේ. සම්මා සම්බුද්ධත්වයේ පිළිගනි. බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ අෂ්ට විද්‍යා පතරෝඥාන ධර්මයේ සමන්වාගතේ. ඒ ත්‍රිවිධ අෂ්ට විද්‍යා පතරෝඥාන ධර්ම ඇති බව පිළිගනි. බුදුරජාණන් වහන්සේ සෝබණ ගමන් ඇතිලා සුගතන වේ. ඒ සෝබණ ගමන්ගත් මඟ පිළිගනි. බුදුරජාණන් වහන්සේ සීල ලෝකයේ සත්වාකාරයෙන් ආબોධ ඒ ලෝකෙ දුගුණේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා ගෙන ප්‍රේම ඥාන දර්ශන ගුණයන්ගෙන් අග්‍රයි, ජේතයි, ත්‍රේතයි, උත්තමයි, ප්‍රමෝක්ඛයි. ධමනේ කටවතු කුජලයන් ධමනේ කිරීම යටි ශ්‍රේෂ්ඨ ආචාර්යයන් වහන්සේ බව පිළිගන්න. බුදුරජාණන් වහන්සේ මේ මිනිසුන් සයත සමස්ත ලෝකයාට මෙලවාර්ථය, පරිලෝවාර්ථය, නිර්වාණ පරමාර්ථය පිළිසක් අනුශාසනා කරන අතරේ යම් ජනාවියකින් වරලේ ශෝක පරිදේවාගේ දුක් අතරින් එතර කරවා හේම භූමියට කමුණොන මේ නිසා සත්‍යාවේ මනුෂ්‍යයන්ම ඒ සත්‍යාවේ මනුෂ්‍යයන් ගුණේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සූවිස අසංකේ 60 කෝටි 50 ලක්ෂයක් කරන් දෙනාට අවබෝධ කරවවදාලා මේ බුද්ධ ගුණේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ පුණ්‍ය භාගයෙන් අත්‍යයි ඒක මාරාගේ පන්ත මාරයන් ඉද දැල්වා අයිස්වාමයාගේ භාග්‍යධර්ම අයේ සමන්විතයි සර්වධර්මය බෙදබෙදා දහම් දෙසුවා ඉමේ කියරල විමෝක්සාද තුරමීත්දම් සේවනය කළක් එකති අත්‍රජාාවන් කෘෂ්නා වමාරා නිර්වාණය අමුෘත වළඳලා සවගම නවසන් කළා ඒසා භගවානම් දෙල භගවාගුණේ පීග බුදුරජාණන් වහන්සේ ප්‍රථම අභිනිහාරයේ පටන් බෝධි මණ්ඩලයේ දක්වා අන්තර්ජේ වර්ජිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් කළා. දාන පාරමිතා, සීල පාරමිතා, නෙක්ඛම්ම පාරමිතා ආදී දස පාරමිතා ගන්න තියෙනවා. පස්වන භවයේ බෝධිසත්වයන් වහන්සේගේ පටිසන්ධි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය ආදී දරදාසක් භෝග ධාතු වල ප්‍රාප්තිය අවසිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේගේ දීපාදේ පටන් සිරස්තලයේ දක්වා මහා කුරුස ලක්ෂණ 32ක් අනුග්‍රහණය ලක්ෂණ 80ක් පිහිටා තියෙනවා. ඒ ඔක්කොම පිළිගන්න. බුදුරජාණන් වහන්සේ සම්බන්ධ සියල්ල පිළිගැනීමේ යම් ප්‍රසාදයක් ඇතිනම් මේකට කියනවා සද්ධා සම්පදා. මේ සද්ධා සම්පදාවේ කියනවා ප්‍රමේද 6ක්. ප්‍රමේද 6ක් කියනවා. සද්ධාන ලක්ෂණ සද්ධා, සම්ප්‍රසාදින ලක්ෂණ සද්ධා, සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා, ໂໂກප්පන සද්ධා, ආගම සද්ධා සහ අධිකම සද්ධා කියන. සද්ධාන ලක්ෂණ සද්ධා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණේ, මේ සද්ධර්ම රාජ්‍යයේ ගුණේ, ආර්ය සංඝ රාජ්‍යයේ ගුණේ හදවතින් පිළිගන්න. ඒකට කියනවා සද්ධාන ලක්ෂණ සද්ධා අදහනවා. අපි හැමදාම කියනවානේ ලක්ෂණේ සරණං වඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ලක්ෂණේ සරණං වඤ්ඤං සම්මෝ මේ සරණං වරං ලක්ෂණේ සරණං වඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒක හැම වෙලෙම අපි අදහනවා. කොතන ගමනක් යන්නේ ඉස්සෙල්ලත් අපි අදහන්නේ බුදුමල ගාමුද සඟලු. දරක් පටන් ගන්න ඉන්න අදහන්නේ තුනුරුවන් ඉදුණු. එදා ගන්න ඉතර අදහන්නේ තුනුරුවන් ඉදුණු. අවදි වෙනකොට අදහන්නේ තුනුරුවන් ඉදුණු. ආහාර ගන්න ඉස්සෙල්ල අදහන්නේ තුනුරුවන් ඉදුණු. සමලං කරන ඉස්සල පටන් ගන්න තුනුරුවන් ඉදුණ සිහි කරගෙන. දරක් පටන් ගන්න තුනුරුවන් ඉදුණ සිහි කරගෙන. හැමදෙස්ම අපි අදහන්නේ තුනුරුවන් ඉදුණ. මේ තුනුරුවන් ඉදුණ හැල ඉෂ්ට දේවතාවයෙක් නෝ නැතනවා තේරුම්ගෙන හද ඇතුළ තුනුරුවන්ගේ ගුණ පිළිගැනීම සද්ධාන ලක්ෂණ සද්ධා. සම්ප්‍රසාදන ලක්ෂණ සද්ධා කියන්නේ වැස්සක් වැස්සාම පොළොවේ දෙනින් වතුර බොර වේ. ඇලද ගංගාවල ලැබුවමන වල පවා වතුර බොර වේ. ඒ වගේ අපි පිටටත් මේ පොළ බියෙන් සැල බියෙන් ඇති වෙනවා. ඒ කියන්නේ මේ නෙමෙයි යුක්ත වෙන අලාභයේදී, අයසේදී, එවාගෙම නින්දාමයේදී, දුක්කරදවලදී, සරසතුන දීදාවලදී, ක්‍රේන්නේ විකල්ද්‍රෝණේ රෝගාබාධවලදී, යාති වේදන රෝග වේදන රෝග වේදන ආදීදී අපේසිත කල වෙනවා. ශෝක වෙනවා, කඩනවා, වැළපෙනවා, එලෙකන් තරහ යනවා, කඩදාටි වෙනවා, බය වෙනවා, මේ ඔක්කොම සිිතේ කල වෙනවා. මේ ආගේ පැලදීම අවස්ථාවලදී අපි දේවාල ගාණකින් බාර ආර වෙන්නේ නැහැ. එමෙ නැත්නම් සායිබදාතුමා ළඟදීන් දීටක් අයදීනේ නැහැ. වෙනත් වෙනත් අනිත් ප්‍රමෝණයෙන් අපි කිහිප කරන්නේ නැහැ. අපි නිතරම කලකන්නේ බුදු ගුණ දහම් ගුණ සඳුගුණ. බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවල කොහොමද සිහි කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ කොහොමද එවැනි අවස්ථාවල උපදෙස් දීලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ බෝධිසම්භාවයේ පුණ්‍ය කාලේ කොහොමද එවැනි වර්ෂාවල කටයුතු කළ තියෙන්නේ කියන එක අපි ආවර්ජන කරන විමසනවා පොත්පත් දෙකේ තියලා කියනවා බලනවා සාකච්ඡා කරනවා. මේ මාර්ගයෙන් අපේ සිතේ විශාල සහනයක් ඇති වෙනවා. ගමනක් යන සම්පති රාජ්‍ය වන්ද ශාන්ති පාසෙට උනාම බුදක ප්‍රසාදක මාණී කියලා ක්‍රය බොරවතර නමුත් දානවා. දර වතර ගැනීම පාදෙන් පැහැදිලි වෙනවා. සැලිතා පාණී කරනවා සැල්පාස් වෙනවා. කොටේ ජලය පාපෝ ගත්තත් ජලය පාවිච්චි කළාගේ ජලය බොරුනේ නෑ. මේ වගේ තමයි අපේ දුක් කරදරයක් භයක් ඇති ගැනීමක් සංතරාවක් මොනවාරි දෙයක් ආම ඉතේ කවර විදිහේ සැලකීමක් ආවත් ඒ සැලතල දෙීම බුදුගුණ දහම් ගුණ සංගුණ කීපය කර ආවර්ජන කර කර කියව කියවා අපේ එකට සැලසුමක් උදාපත් කරගන්නවා පහම් බවක් ඇති කරගන්නවා ප්‍රසන්න බවක් ඇති කරගන්නවා මෙන්න මේ ඇති කරගැනීමේ ඇති සද්ධාව කියනවා සම්පසාදන ලක්ෂණ සද්ධා සම්පස්සන්දන ලක්ෂණ සද්ධා තවත් කීපයක් බලගන්න. දාන සීල භාවනාදී කටයුතු වලදී දෛනික කටයුතු වලදී සමාධි යම් මාර්ග සාධක අසුරු අන්තර ආවෝ. ඒ අවස්ථාවේ අදීතව සමා කැලඳවන්නා වූ යහපත් කටයුතු වලදී මෙතන යහපත් කටයුතු නොගියව කරන්නට තරම් උද්‍යෝගීව ජීවිත පරිත්‍යාගයෙන් නම් කටයුතු කරන්න තරම් උද්‍යෝගීව එකක් ඇති කරගන්න ශ්‍රද්ධාවල කියන්නේ සම්පස්සන්දන ලක්ෂණ සද්ධා කියන්නේ. බෝධිසත්ව චරිතවලින් මේක අපට හොඳට තේරුම් ගන්න. තේනාරු ජීවිත සම්මලකේ බෝසත් ගුණමුණනේ සීල සංහිතාය වැදෙතම ධමකෝ වන්දනාට කියලා යසේ සතයක් නැතු කියේ. එතුමාගේ කලදී යැයිනම් මුදුවෙන් ආවරණ නිලකල තමයි එතුමා ගේ වෙලාවේ පෙරට වැඩ කළේ. ආනන්ද බෝධිංහාස ළඟට මෙතුමා ගියාම ලොකු කනදාකයක් ඇති වුණාලු මේ බෝධිංහාස ළඟ හදක් ලැබෙනවා. කලබල නැගිලා කලිකටයන් පොළොව නොදෙවිලා කිසි කෙනෙක් නෑ දිරුම් කරා. මෙතුමා මොකද කියන්නේ බොහොම සුද්ධ පවිත්‍ර කළා තවත් කීප දෙනෙක් අල්ලගෙන. එතුමා මෙතන සෝදන්නට වපදට ලොකු භාග්‍යයක් උසස්ක ලැබිලා තියෙනවා. මුතුමා හොල්දෙනවා කියන්නේ කල්පනා කළා දැන් මේ බර උසලවට මම මේ හොල්දෙනවා වගේ ලැබෙන්න පුළුවන්. කමක් නෑ. බුද්ධව සංසාර කරනවානේ මම මේ බොහොමද නැරලන්න කමක් නෑ. දැනුම් සාමයේ මෙතුමා මේ වත් පිළිදෙන්නේ. ඒක එළවලකින් අපේ දිගින්නක් ආවා. අදිසියෙන් යන දෙය එක්කත් දෙය යන ගබහා ගත්තා. ඒක එළවලකින් ආයමත් සත්‍ය ආවා. දැනෙ ඔක්කොම වෙල කළ තමයි ආපස්සට හැරෙන්නේ. ඉතින් නැවත දෙන සාකාරයක් ගන්නේ සුදුසු තමන්ගේ මුත්‍රයේ කොට විශේෂ අර්ථයක් කරන් වටනා මුද්දම් කියලා කියනවා මේක සලස්මක් මම කියනවා මේ මොහොතන්. ඒක මෙතුමා කියන මානසික තත්ත්වයක් රෝගයක් ඉදෙදී ඒවා ගඩන්න මෙන්න තමා පිටුපැතෝ කිංකම කරන්න සමත් උනේ අම්පත් සම්දන ලක්ෂණ දක්වා. ඒක ලොක අධ්‍යක්ීමක් ආවා. ඒ සමාධි හිතේ ප්‍රත්‍යාවේ නිසා ලොක අධ්‍යක්ීමක් ආවා. සමාධි රෝගී ක්‍රියාවලියක් කරන්න හරිම බය වෙනවා. එකෙන් යන්තරාවේ කියන නම සමාගයේ හිතේ ධෛර්යය නිසා එතුමාගේ ධෛර්යය ඇති කළ සද්ධාව නිසා එදා මොන මහානියක් නැතුව සුවසේ සීරපෙන් දැකන. අද බුදුරජාණන් වහන්සේම අනන්ත ජාතිවල කවක්කලා තියෙනවා මේ සම්පත්තඳ ලක්ෂණ සද්ධාවේ වන්නේ. ඉතින් දන්නවානේ කදිනාංගාර ජාතක දේශනා බෝසතුන් වහන්සේ චිතු කුලයේ ඉතිදී බඩාමලකයන් ධම් රැකක් කරත්වා මේ අනාථ කින්දේ චිතු වල යහන. ඒ කාලි බුද්ධෝත්පාදනේ හරි පසු බුදුරු වැඩිලා තියෙනවා. මෙතුමාට ධම්මයට දිනෙන් දින වැඩි දියුණු වුණා. ඒ වැඩි දියුණු වීම නිසා දින ගණන් දහස් ගණන් යටි යාචකයන් දුගියන් මංගියන් එනවා ගන්න පිළිගන්න. සෑම දින මේ ඇඳුම් සැලකුම් අවශ්‍ය අවශ්‍ය ඔක්කොම දන් දෙනවා. ඊළඟට පිරෝදන මාපත්තියෙන් ගන්ධ මාදන පර්වතයේ සිට දසේ බුදු කෙනෙකුන් වහන්සේ දෙවියන් බැලුවා අද තින්න පාට වඩින්න කොටද සුදුසු. යැකද කරන්නේ මේ දාන ශාලාව වෙනම් දාන කියේ. මෙලතල කියේලා හදුතුන් නැදන්නේ එදා දානේ වැරදුනොත් පිළිගන් පාන. ඉතින් වැදියා මේ මුදලක. ඒකට දෙනෝ දාසයන් වෙනා රැස්කේ සිටියාගෙන දාන සඳහා. මේ අතරත වතවත් දීපුත්‍රයාට ඕනේ වුණා මේ පසේ බුදුරජාණන් වහන්සේ පිළිගන් පාවන්නේ දාන වරක් කළා. නිසා හැටේ නැත්නම් දිග කාල ගැමුරෙන් විශාල ගින් අඟුරු වලක් නැගුවා. බලන්න බයයි. අවාපේකත් බලන්තරය මේ දය ගන්නදක් මේ අතර මේ මහා භෝසත් සිටු පුත්‍රයන් වහන්සේ අර ඈත පසේ බුදුරජාණන් වහන්සේ ඉන්නව දැකලා රෝත පුරා දානේ කලියක් අරගෙන ගියාගෙන තමයි ජීවිතය. මේ දිනවල වලනේ තමන් වහන්සේ දෙක. ඔව්. ඒ කුමක් සඳහාද? ධාර්මවත්ද? වශයෙන් ජීවිතයේ ඔබල නියන්ත්‍රණය දෙන්නේ නෙමෙයි. සියම් දාවස්තාවක් මගේ ධාර්මවත්දන්න බෑ. ඒ අභියෝගයක් කළා. අභියෝගයක් කළා මේ දිනෝදාහයක් වෙනවා. සුසුන් නම් ජීවිතයෙන් එන්නේ නෑ. අතේ බුදු ඥානන් ආශ්‍රයේ හැෙන්නේ ශාසාවකින් ආරාධනා කරනවා. ඒකෙන් ඉති අභිෂාණය කැමිරගත් සත්‍යයේ අභිෂාණය. මං කුඩා කලකටම් පස්මලෙන් දසා කුසලෙන් වැළකුණා සත්‍යයි. කුඩා කලකටම් නිකුතන් මේ භෝයාක ශරීරයන් මා සත්‍යයි. කුඩා කලකටම් මෞඛ්‍ය වදන් කළා සත්‍යයි. කුඩා කලකටම් භවතම්පත් ලබතා ලෝතුරා බුදුරාමතා දාන පාරමී කියන බව සත්‍යයි. යලවමේ මේ පාරමී කුඩා බුදු සසේ බුදු මහරහතුන් වහන්සේලා පහළ බව සත්‍යයි. මේ සත්‍ය අනුභව බලයෙන් ගත මේ ගිනිඅඟුරු වල වැද්දෙන් පරතරාවක් ඇතුව සියාවෙන් දානේ පිළිගන්නන්ට හැකි වේවා කියලා දේශනා කරගෙන නැහැ. මේ ගිනිඅඟුරු වල වැද්දෙන් තැන්නා මතුවනාගත්තේ සබල කියලා ගාමේ සම්බුදු කියුම් දෙදෙන්න කරාම් කින් හැදෙන්නේ. මේ උත්තරයන් වහන්සේගේ සිරිතතුල පිළිගත්තේ තේමේ දෙයක් නෙමෙයි. අජේතනික මහා පොළවේ මේ ගිනිඅඟුරු වල නැත්තෙන් නෙළුම්මලක් තිබුණා. සිය රෝදයක් අත රෝදයක් කරා. නෙළුම්මල උඩ රැඳීගෙන මාත්නෞරියෙන් අය සතේ බුදුරජාණන් වහන්සේට තානි දෙන්නේ. කලින් විශ්වනා උන්වහන්සේ කියෙ මෙන්න මේ දාකා. කාමර්ථතාමි නිරයන් බුද්ධපාදෝ අවන්තිරෝ නානරියන් පරිශාමි හන්දකින් දම් ප්‍රතිග්‍රහා. ස්වාමීනි මගේ කැමැත්තෙන් මේ ගිනිඅඟුරු වල ගැන්දෙන මම පරිණවා මේ නාගමයේ යටුකුරු වෙන්න පුළුවන් ස්වාමීනි ජප අවුරුදු වෙන්න පුළුවන් අද ශරීර අවුරුදු වෙන්න පුළුවන් අනේ ස්වාමීනි කුමලවට කීපටක් හෝ උත්තරයන් වහන්සේ මේ මගේ අතේ කියන ධානයේ මේ අතර ගෝහාන්තේ ගසා පිළිගන්නා තේකවා කියලා කියන්නේ ඒ අන්තිමේදී දෙගොම්මලෝට වැඩෙන පස්ම ලක්ෂණයෙන් දින දිනා පිළ දිනා පිට කරවා මේ ධානය පූජා කරනවා. බලාපොරොත්තු දෙනෝ දාන දෙනා මහත්කලිය සාවිකාරදී. වෙන මහත්කාරවල පිණිසේ පසේ බුදුරජාණන් වහන්සේ ඉක්ිතම් පත්ිතම් දෙය අංගානි ධාතාවයෙන් අනුමෙවින දෙසා ආගද කරනගේ සෙලිනීම රැජය. මෙතුමා දෙගොම්මලෝට වැඩෙන රැසතිකේ මහ ජනගාමතා කතාවක් කළා. සත්පුරුෂයනේ හිංකම් කරන්න බය නොවෙත්වා. ඉන්නක දාමා ගිනිඅඟුරු වල නැන්දට ඇන්න. නමුත් මට මා ඇතුළ ධර්මයේ පිහිටුණා. නිසා පිළිපෙණේ පාවෙන් දක්වා හිංකම් කරන්න මා දෙස බලා හිංකම් කරන්න. මේ මාරත්තරගත ඊයේ පූජාවෙන් කළ දාන මේ කුසල අනුභව බලය ඔබ සෑම දෙනා අනුමෝදන් වෙත්වා. ඒ කුසල කර්මයෙන් මට අනාගතයේ තුන් ලෝකේම ජීවනා ලෝකුරා මුදුනේ ලෝකේ නිවන් සුවබෝධ කරගන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ගොඩා දෙවි දේවතාව සාදුකාරයි. මේ තවද ආචාර්යයන්ද ඉන්න බලයක් එනේනේ. හැබැයි තුන් මේකේ තියෙනවා. නාමයෙන් මෙතන බලයාවේ ශ්‍රද්ධාවේ කියන හිදීයයි. මේකට කියන්නේ සම්පක් සම්දල ලක්ෂණ ශ්‍රද්ධා. දෙවන තනවා ගලක් ගල ගඟක් ගලන්නේ ඒගොල්ල මේකට යන්න බැරුව දෙතිනේ දෙවරක් පිසිදිද්දී සූරණයේ සංග්‍රාමයේ යුවදී දෙතකට තවක කවාගෙන යදගාවෙන් ගමදී දෙදයන් වෙන ඉස්සෙල්ලා ඒක මෙතන මෙතන කරන්න රජේලගක් තමයි මේ සම්පක් සම්දන ලක්ෂණ ශ්‍රද්ධාවේ බන්නේ ඊළඟ ඕකප්පනේ ශ්‍රද්ධාව කියන්නේ ධාම්‍යා ගොඩක ඉන්න පිටේ වලන් ඇද රැදෙනවා මලේ ඉන්න පිටේ වලන් ඇද රැදෙනවා නමුත් අටවෙනිදා දිග ඇත්තා වූ සත්තුලක් දැකලා මේකේ නාගා එහෙම නැත්නම් ඇසල ගහා නැත්නම් කියමලා ගහා මේ ආදී සත්තුලක් අල්ල ඇති දැවඳක් පොළවේ යම් හතරක්ම හිටවලු පොළවේ මුලට යම් හතරක් තියෙන්නේ නගර ద్వාරවල දරතුව සලිතන් ලබන්නේ මෙන්න මේ විදිහේ කනුවට මේක තේරුම් ගන්න මෙන්න නමක් කියනවා ඉන්ද්‍ර කියලා ඉන්ද්‍ර කියලා ඒ ඉන්ද්‍රජීවයෙන් එළවෙන්නේ දෙවිදෙකින් වමන මහා මාරුතීයෙන් වස්තරෙන්නේ. ඒ වගේ සමාගයේ සිටේ තුනුරුවන්ගේ පරි ඉතිහාසතාව ශ්‍රද්ධාව සොලවන්න බැරි. මායාවක් සොලවන්න බැරි තරම් සත්‍යමත් විදිහේ පිළිපියානම් ඒකට කියනවා ඕපප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. ආවරණ ශ්‍රද්ධාව කියන්නේ නියත ධර්ම ලබාගත් භෝතකාමන් වහන්සේලාට යාකේ යාකේ පිළිගැනව කුණුවන්ගේ සත්‍යාව. එනිසාම අන්තිමෝගේ උපදේශයක් නැතුව දාන තුල නෛත්‍යම්‍යාදී පාරමිතිය පුරන්නේ මොනවද වෙනවා මේ ආගම සද්ධාව. ආගම කියන්නේ භවයේ භවයේ දෙන සද්ධාව. අලිවල සද්ධාව නම් මාර්ගඵලාභයේක දීන සද්ධාව. සෝවාන්ණදී මාර්ගඵලයක් ලබා ගන්න මායයට සොලවන්න බැරි මේ සද්ධාව විචිරෝ කියනවා. ඒක තමයි අවේක්ෂා ප්‍රසාදයේ කියන්නේ. අවේක්ෂා ප්‍රසාදයේ කියන්නේ දැකගත සද්ධාව. අයනම් කවදාකවත් සිහින් නිදෙන්නේ විනාශ වෙන්නේ මොන මිනිහේතුවකින්වත් භවান্তරයේ ජීවත් වෙන්නේ සද්ධා විනාශ වෙන්නේ නැහැ. මාගේ පුත්‍රයාට වන්දේට සොලවන්න බෑ. සජනාමොන වැඩින්න දවසක සූරම් මාත් මහනවල් කියන මානවත් කෙනෙකුට බුදුරජාන් වහන්සේ දහම් දේශනා කිවසෝවාගෙන. සෝවාන් වෙලා තියෙනෙදි ගියාම මෙන්න අය බුදුහාමුදුරුවෝ වැඩියන්නේ. සම්පූර්ණ බුද්ධිලාසෙන් වාගේ වසවල් දී පුත්‍රයා. බුදුරජාණන් වහන්සේට අයි ලකින්වා මානවකේ මම ඉස්සල බණක් කියවන්නේ ඒක එක්ක නිවැරදි කරලා දෙන්න කියලා. මම කියවන්නේ සිද්ධාන්තවාද අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා නෑ. නිත්‍යම සංස්කාර කියලා. සැප සංස්කාර කියලා. ආත්ම සංස්කාර කියලා. මේ ප්‍රේමත මේ සූරම් මාත මානව බිහිතුවා. ලෝකදා බුදුරජාණන් වහන්සේලාට වචන වරදීන්නේ නෑ. සබ්බං කාය කම්මඤ්ඤාන දුක්ඛංගම ඥානාන පරිවර්තය. සබ්බං වාචේ කම්මඤ්ඤාන දුක්ඛංගම ඥානාන පරිවර්තය. සබ්බං මනෝ කම්මඤ්ඤාන දුක්ඛංගම ඥානාන පරිවර්තය. කරුවක් යනවා එළයි සියලුම කායික ක්‍රියා මූල හේතු කොට මූලවන්ව කවදේ. කරුවක් යනවා හේලාගේ සියලු වශී කර්ම මූල හේතු කොට මූල කර්මව කවදේ. කරුවක් යනවා එළගේ සියලු මනෝ කර්ම මොන දෙයක් කරේ මොන සංකල්පවද මේ නම් දුක කෙනෙක් දෙන්නේ බුදුරජාණන් වහන්සේ ලංකේ දේවල් වෙන අබුද්දා අමෝග වචනා කියලා දෙවියන් අතර නෑ කතාවකයන් වහන්සේලා මුසාවන වචනයක් නෑ වැරදෙන වචනයක් නෑ ලංකේ දවා ලංකේ රවා අවදාකා තුන්දාසලගේ පීඩාකා විචක්කයක් ආදාකවත් වචනේ තැකේක භාවයක් නෑ මේ නම් දුක කෙනෙක් දෙන්නේ නෑ කියන හිතාගෙන ඇසුවා සම්මුදාස කවුද වසාවී පුත්‍රයන් දෙන්නේ මම වසාවක් දීපුතේ එබැවින් අපෝසලංජාල කියවා වසාවක් දීපුතේ උදැයි කීයන් දහස් තාවක් මා ලබාගත් ආභෝගයේ සලවන්ට බෑ කියලා අපෝසලං ගාන කොට අකුසම් මෙන්න මේ වගේ සලවන්ට බැරි බැහැදීම මාර්ගපර ප්‍රතිලාභයෙන් ලැබෙනවා නම් ඒකට කියනවා අරිගම සද්ධා ඒකෙන් මේ කයාකාරවම සද්ධා බෞද්ධයාට අවශ්‍යයි සද්ධාව ලක්ෂණ දක්වමු සම්ප්‍රසාද ලක්ෂණ සද්ධා සම්පත්මන්දර ලක්ෂණ සද්ධා ඕකප්පණ ලක්ෂණ සද්ධා ආගම සද්ධා අලිගම සද්ධා ආගම සද්ධාව කියන මහ බෝසතුන් වහන්සේලාට අලිගම සද්ධාව සෝවාන් ආර්යයන්ට තිබෙන අනේ පතරාතුක උපදවා ගන්න පුළුවන් මෙන්න මේ සද්ධා වාමේ හිතේ යම් ප්‍රමල පවතිනව නැත්නම් සද්ධාව නිසා අපි දැහැලේ වෙනවා සද්ධා නිසා අපි සිල්වත් වෙනවා සද්ධා නිසා අපි භාග්‍යවත් වෙනවා නිසාම දැමෙන් ධනේ ලැබෙනවා සද්ධා නිසා යසෝ කීර්තිය ලැබෙනවා සද්ධා නිසා අපට ජීවිතාවත ලැබෙනවා සද්ධා නිසා සුභ කියනවා දෙවන කාර්යය තමයි සීල සම්පදා මේ සීල සම්පදා වැදේ පහදා වදාළ ඉනි බෞද්ධයෙක් නිත්‍ය සීලයක් කල්ප සීලය ආගේ වස්තමක සීලේ වැනි නිත්‍ය සීලයක් මේ නිත්‍ය සීලයෙන් සීල සම්පදා වන්නේ කොහොමද කියන එක උන්වහන්සේ තෝරලා දුන්නා සමාදන් වදන් සීලයේ අංග 8කින් රැකෙන්න කියලා. අංග 8කින් රැකුණොත් ඒක සීල සම්පදාවක්. සීල විපත්‍යක් නෙමෙයි සීල සම්පත්‍යක්. එහෙම වදන්ගත අඛණ්ඩ අච්චිත්‍ර සසකල අකල්මාස බුද්ධිස්ස නිමුප්පසද්ද අපරාමත්ත සහ සමාධි සම්පත්‍ය. අකල්ම කියන්නේ සමාදන් වූ සිද්ධාපදයන්ගෙන් මුලින්ම කියන සිද්ධාපදයක් නෙදී නෑ. ඒක නකන්න කියන්නේ. අත්‍යදිනේ කියන්නේ සමාදන් වූ සික්ඛාපද අතර වැඩි දෙක පදයක් නෙදී නෑ එනම් අත්‍යදිනේ. පල්ම අතර දිනේ කියන්නේ සමාදන් වූ සික්ඛාපද අතර හේනියට කියපයක් කරලා නෑ එනම් අතර දිනේ. අකල්මාස දිනේ කියන්නේ සමාදන් වූ සික්ඛාපද අතරින් බැලින් කරලා නෑ එනම් ඒක අකල්මාස කියන්නේ. අකල්ම අත්‍යදින අතබල අකල්මා බුද්ධිත්ව කියන්නේ සියලක් දීලා දෙතගෙන මට මේ මේ දේ ලැබෙනවා. මට සීලේ නිසා ධනෙ ලැබෙනවා. සීලේ නිසා මට සම්පත් ලැබෙනවා. සීලේ නිසා මට නම් නාම ලැබේද? සීලේ නිසා මට වැඩුම් පිටුම් ලැබේද? මේ හේතුව දෙම කිස්නාම. ඒ කණ්ණාවෙන් දැකියගත සීලය සීල සම්පදාවක් නෙවෙයි. අවිසුද්ධයයි. එසේ නැතු මගේ මේ සීලය මට කෙරෙතුන් තුනිය කරගෙන ඥාන මාර්ගඵල නිර්වාණ ආගමනය කරගන්න උපනිෂය දේවා කියන්නේ මේක විශ්වාසයෙන් සංකල්පනාවේ සමාදන් වරක්නා සීලයේ කියනවා බුද්ධිස්ස සීලය. බුද්ධිස්ස කියන්නේ සංහාවට යටත් නැහැ. සංහාවට වහල් නැහැ. සංහාවෙන් නිදහස් කියන්නේ. බුද්ධිස්ස කියන්නේ නිදහස්යි. ඉන්වත් සත්‍ය කියන්නේ බුදු දහමේ මහරහත් බුත්තයන් වහන්සේනම තමයි සීලයේ දේතුආනම සාම සාදු කියා සතුට වෙන්න මම සීලය රකින්න නම් මෙන්න මේක නිවුක්ක සත්‍යයි. අනේක බුදු සසුනේ මහ රහතන් වහන්සේලා මෙසේම අකණ්ඩයෙන් ඉඳලා අතවර අකල්මාතෝ සීලය රකින්න දැනින් මම එහෙම රකින්නවා එහෙමනම් මේක නිවුක්ක සත්‍යයයි. සමාධි සංවත්තික අපරාමන්ත සීලය කියන්නේ අපරාමන්ත කියන්නේ කල්ලාගේ සීලයෙන් අල්ලාගෙන යම් කේයයක් සමාදන් වේතෝ මට මේ සීලය නිසා මේ සීලෙත් මඟ නිසා මට සම්පූර්ණ සැප ලැබෙන්නෝ සම දෙවරාජි සැප ලැබෙන්නෝ බමුණෝ සැප ලැබෙන්නෝ ආදී වශයෙන් ලෞකික සම්පත් ඇතුවා නම් එතන තියෙන සංහාවෙන් සීලය අල්වගෙන සංහා උපාදානයෙන් අල්වගෙන ඉක්මුතාදානයෙන් කරේ මම සීලවන්තේ මේ සීල සමාදන් වෙන්නේ මම අතවා සීලවන්තේ මම පංචශීලයේ කියනවන්තේ ආදී වස්තුනක කියන්නේ සීලවන්තේ ආදී වශයෙන් ආත්ම දිට්ඨියෙන් මේ කරලා දැක්කොත් දිට්ඨේ උපාදානයෙන් දැක්කේ මේ කරුණා දිට්ඨි දෙකෙන් කරුණා ගන්න ලද සීලයට කියනවා පරාමර්ථ සීලය. එසේ නැතුව කරුණා දිට්ඨි දෙකෙන් දෙලක්වත් අල්ලා ගන්නේ නැති නිෂ්කරණ සංකල්පනාවෙන් රක්නා සීලය අපරාමර්ථ සීලය. විමුක්තත් සමාධි සංවත්නික කියන්නේ මේ ගුණාංග හතින් යුතුව රක්නා සීලයක් ඇති කිවි. ගාහකලට ගියත් සමාධිය. කලාවකට ගියත්, ගලිතලාවකට ගියත්, ධාර්මලාවකට ගියත්, දීතලකට ගියත්, දෙදෙනි ගියත්, නිදාගන්න ගියත්, වාමීලාගේ ගියත්, හිතගනිය ගියත්, ඕනෑම තැනක ඕනෑම වෙලාවක භාවනා මානසිකාගයක් මෙහෙය කළ ප්‍රමණයට සමාධිය වෙනවා. සමාධිය වෙනවා. මේ සමාධිය වෙන්න තරම් සීලය විසුද්ධයි, සුවිසුද්ධයි, සුවිසුද්ධයි. මෙන්න මේකට කියනවා සමාධි සංවර්ධනයේ සීලය. පංචශීලයේ කොට මේ අංගයන් දැකලා නම් තමයි සීල සම්පදාය. ඉතින් මේ සීල ගැන තවත් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කාරණාවක් තියෙනවා. බෞද්ධයන් වශයෙන් අද දාසේ බොහෝ දෙනා කියනවා මේ ස්වාමීනි අපි සීල සමාදන් වෙන්නේ. ඒක පැහැදිලිවද නැහැනේ. අද සමාජයේ හැටියට කොහොමවත් දැන සීලයක් අතගන්න බොරුම කියන්නේ නේද? දෙල වෙන මනිකාව කරන්නේ නේද? එහෙනම් තමයි මක්වාගේ පාණේ කරන්නේ නේද? ඔයවා මේවා කියන්නේ. ඒ කියන්නේ මක්නිසාද සමා සීලේ හරියට පිළිචා නැති නිසා සමා හරියට සීලේ පිළිචා දෙන්නා නම් මාර්ගයේ මුත්‍රයක් දෙවක් ඒ වැරද්ද නම් කරන්නේ නැහැ. ආර්ය දෙවි දේවතා දෙවනේ දෙවනේ නෙමෙයි කියවත් වැරද්දක් කරන්නේ නැහැ. ඒ සීලේ පිළිචා කියන සමාදන් වුණාට විමුක්තියක් මේක පාඩුවනි. එහෙමනම් අපි මේ සීලේ පිළිචා දෙන්නේ කියලා දැනගන්න ඕනේ. අපි දන්නා බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා දැන් අපේ අපේ විසුන් වාසයේ පාත්‍රයක් කියලා කියෙතුම් විසුන් වාසයේ ඉතර දිවියෙන් ඉඳන් මම අපේ පාත්‍රයක් කියනවා. එතනදි දැයෙන් අල්ලගෙන ඉන්න ඕනේ. ඒක දැයෙන් අල්ලගෙන කල්පනාවෙන් ඉන්නේ නැත්නම් පාත්‍රයේ දින වැටෙන්න පුළුවන්. කෝපයක් ආගලයක් ඇතිව කියනවා නම් මම දිවියෙන් ඉඳන් මම අපේ කෝපයක් කියන දිනෙන බලුවක් කියනවා. එහෙමනම් ඒක දිවියෙන් අල්ලගෙන ඉන්න ඕනේ. ඒක කියනකොට දිවියෙන් කියන්න ඕනේ. ඔයාලේ කරන අටවකදීම සතුකාරීත්වය අපට නියම කළදී ඒවා උපාදාන සාධාරණයි සතුකාරීත්වය සතුකාරීත්වය කියන්නේ හැම කටුක්ක්ම සිහියෙන් කරන්න ඕනේ. ඒතර නෝනක් විතර අවදීනේ. මෙන්න මේ වගේ සතුකාරීත්වය ඇතුළෙන් අපේ ප්‍රයෝජනවත් සීලේ කැඩෙන්න කාර්යයක් දෙන්නේ. ඒ තමයි අපි දරේ තුන්නේ අපේ සිතේ නැවත නැවත සීලමය කුසල විකාරය ඇති කරන්නේ. සීලමය කුසල විකාරය ඇති කරන්නේ. සීලමය කුසල ප්‍රීතිය ඇති කරන්නේ. සීලමය කුසල සුඛය ඇති කරන්නේ. සීලමය කුසල සමාධිය ඇති කරන්නේ. ඒක අපි කොහොමද ඒ කරන්නේ? අපි උදේ පාන්දර සීලයක දීත්‍යාගණය කරනවා. අය හන්දෑව සීලයක දීනවා. ඉතින් මේ ලැබෙනාට සීලේ සමාදන් වීමයි වැදගත්. නමුත් මේ නිදා ගන්නාලද සීලය අපි නිතර සිතේ ආවර්ජන කරන්නේ. භාවනාවක් වශයෙන් අවශ්‍යතාව කරන්නේ. අපි නමස්කාරයේ කියවනම් නමස්කාරයේ කියන දහතර අපි සිතින් වෙන්නේ කරන්නේ. විතරනේ අපි කියවනම් නැට නැට සරණිය අපි කියවනම් නැට නැට සිතරණිය පද වෙනවා අපි කියන දහතර අපි සිතින් ආවජනා කරන්නේ. පල්පකේලේන සමාදම් වුනේ නැවත නැවත නැමෙත මේ පල්ප සිතාකල සිතින් ආවජනා කරන්නේ. විශේෂ දායක පුරාමයේ සමා සමාදම් වදත් තේරේ ආවජනා කරන්නේ සමා කීයේ සිතා සිදුවේ. සමන්ත සිතාපදයක් සාධාරණකයන් කාර්යයක් සාම කුල දෙසකින් වාගල. සිය ජීවනසුවගේ සිතාපදේ නොකරන තරමට සමාගයේ සිටිරු වෙනවා බලගත් සිතක් වාට පත් වෙනවා සියලේ නෙදෙරට ගන්නවා. මෙන්න මේක නිසා තමා රත්නා සීලය සීලව සීතා සිතමත් නම් නිතර ආවර්ජනා කරන්නේ. ඒක සමාදම් වීමේ දිනයේ ආවර්ජනා කිරීමේ මනුෂ්‍ය දෙකිනයි දෙකක් බැරියෙනු. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ අප්‍රජීවද රූපදේශේ. අර අසෝය කියන දියක් කියන බව ඉහි කරගෙන ඉන්නා වගේ තමා සමාදම් වදත්තාගේ නෑත නෑත සීකර කර ඒ සීලය ඉස්කෙල් කරගන්නකෝ. මෙන්න සමාදම් වූ සීලයක් ඇද සීලවන්තයාට ජීවත් වීමට ලැබෙන්නේ දැහැලිය. දැහැලෙන් ජීවත් වෙන දැනේ සීලවන්තයා ධනවත් වෙනවා. සීලවන්තයන් නිකුණේ ධනිය වැය කරන්නේ සුරා පාන සඳහා සමාධි ශාලා සඳහා වෙනත් වෙනත් අවශ්‍ය ධනවත් නැතුන් ගෙවුම් ජීවිතා දරදරා කාලයේ ගෙවීම සඳහා නිකුණේ ඇවිදීම සඳහා වීදම් කරන්නේ. සීලවන්තයා දැහැලෙන් උපයනවා. සීලවන්තයා දැහැලෙන් ජීවත් වෙනවා. හේතා සීලවන්තයාගේ කටයුතු කර්මාන්ත දියුණු වෙනවා. හේතා සීලවන්තයා දැහැලෙන් ධනවත් වෙනවා. සීලවන්තයා යසෝකයේ වැඩෙනවා. සීලවන්තයා දීර්ඝාසන වේදෙනවා. සීලවන්තයා නිතරම සමාගයේ ජීවිතයේ සීලවන්තව සකස් කර ගන්නවා. කෑමෙන් ජීනේ නැතිවෙල් සැලදෙන්නේ හැම දෙයකම අපාක්ෂ දේවල් අත්හැර දාලා සත්‍යයේ ඇතුළ ජීවත් වෙනවා. දැනෙන ජීවත් වෙනවා. ඒකා සමාස නිරෝධ සෝයක් දීර්ඝාසන ලැබෙනවා. ඒකාම සීලවන්තයා එකලවල සුභ කේතයන්ව ඊළඟට සම්පදාව. ත්‍යාග සම්පදාව කියන්නේ මේයි කල්පනාමය පුරුදු කරන්නා වූ ත්‍යාග වර්ගයා කර්ම හයෙන් එක කියනවා. ජීවිතවල මැත්තේ වෙන චේතාගාරං අධ්‍යවතාව. මුත්තදාගෝ පයතමානි යාතයෝගෝ වචංගරතෝ දාන සංභාවරතෝ. මේ කර්ම හයයි. ඒ කියන්නේ ජීවිතයක් ජීවත් වන කොට නිතරම තියෙන එකතු කිරීම. නමුත් පරිත්‍යාගයක් එතන තියෙනවා. එකතු කරනවා වගේම පරිත්‍යාගය. එකතු කරන්නේ දැනෙන ජීවත් වෙනේ සමහ පරිත්‍යාගයේදී අවශ්‍යතාවය උදයි. ඒ කාර්යවල හැටියට තමයි දෙල සිදු වූ දෙයක් හැටියට කියන්නේ. ඒ කියන්නේ ජීවක නමානිවාදයක් දිවිදීම සඳහා කළම කන්න බවක සමිතිය මැදින් ඒක සම්බන්ධ ප්‍රයෝජක තේිතා ඉතාම වැදගත්. බලවක ජීවු කියනවා කර්මයේ මෙතුමාගේ දැයෙන් පරිත්‍යාගයක් ලැබුණොත් මේක පාප තුන බව දැනෙනවා. හොඳට දැන් හඳුනාගෙන යලොත මේ ජීවිතේ ප්‍රධානම අවමාත්‍ය ජීවත් වෙනවා. මේ මෙතුමා හොඳට ඇහිලා ඉන්නකොට තමයි දෙරට පොදු. මේ යෝධික පිළිකෙත්ෙන් නැරෙලා මේ මාර්ගය පැහැදිලි කරන්න සෝදානම් වෙනකොට පහළ දැල්වෙනවා. අදවා බුද්ධාරෝහක කල් තිබුණේ නැහැ. ඉතින් ජීවක නම් යා එක පහළක් ගන්නකොට විහිදුවකින් පහළ දැල්වෙනවා. අනිත්‍යයන් දැල්වන්නේ තවත් නිගුණයක් ගන්න ආදරයෝ තේමන්නේ ඔය කායක නිගුණයක් ගන්න දෙපා. මේ පරිම නිගුණ කොටේ මේක හසු කරන්නේ. මේක බලාගන්නේ නියෝග දෙවිල. ඉතින් මේ ඔක්කොම පහන් දැල්වලා කවුරුත් වාද වෙලා සාකච්ඡා කරනකොට මේ හදිස්සම කියනවා ඉතනවලු සමුන්නාතුලා ඉතින් දැක මම මේ දරුවාට කරපු ආවාදික. දෙක නිගුණේ කියලා පහන් දෙක දැල්වන්න මම නියම කරන්නේ උන්වහන්සේ දන්දේ මොන්නේ විශ්වාස මත උතුුලේ කියලා. තම මතු උතුුලේ කියලා. දැන් මෙතන දෙපා මිත්‍ර වෙන්නේ. මේ විමුතුරු කොටේකව පරිසංකර කර තමයි අපි යමක් උපයන්නේ. අපි දැන් යමක් උපයන්නේ මේ වාගේ සුර දේපව අර පරිසංකරණය. විමුතුරක් මේක ලෝකේ දවත් නැහැ. නමුත් මේක ප්‍රේතන් කළොත් ඒකත් විතුරුවක් නේ. මෙන්න සමුන්වහන්සේලා අවශ්‍ය මේ වටිනාකම් ආගේ සඳහා පොදේ රුපියල් දා ඒ කාලේ දාහයන් දෙලක්ෂගානක වන්දනාකමක් නේද? හැබැයි මේ සතුමාගේ දැන් දෙලෙදි පරිමේ පරිත්‍යාගයේ ඒ කටයුතු උතුම් උසස් නේ සම්පූර්ණ කරගන්න තමයි දැන්. මේ වගේ කොටි කොට අපට ආරම්භ ඒවා දැකලා දේන බෞද්ධයන් වශයෙන් මුල අර කරන්නේ තමයි වස්තු වේ මුපෑනේ. හැබැයි පරිත්‍යාග කරන්න ගියාම සිතන දිරුම් මගල්වාගේ සන්තෝෂයෙන් ඒවා පරිත්‍යාග කරනවා සමාපතන භෝධිය අනුකරණය. මේකයි බෞද්ධ සාරිත්‍ය. ඉතින් මේ වාගේ මතුරු මලෙන් ජයසේගත ජනතාව අතරට යමතුරුමම ජීවත් වන්නේ කියලා එක සන්තෝෂයෙන් පරිත්‍යාග කරනවා. මොකදාවෝ ඒ කියන්නේ මගේ අතට යමක් ලැබුණා. ඒ අතේ කිසිවක් ඉතුරු කරගන්න බැරිවම දන් දෙන්නේ. ඒ කියන්නේ තමන් යාගසිකයන් පරිත්‍යාග කරනවා නම් ඔබ බින්දුවක්වත් අහාව තියාගන්නේ නැහැ. ඒකයි මුත්‍ත්‍යාගෝ කියන්නේ. සම්පූර්ණයෙන් සැලකෙ කරන පරිත්‍යාග කරනවා. ඊළඟට යමක් වුණ නම් ශෝකත් වේවා කියන වචනවත් බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ. ඔබ නැතුනම් බලාපොරොත්තු වෙන්නේ. ඔබ ඉතුරු බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරනේ කියාගෙන නැත්නම් තමයි මෙච්චරවත් අපි වල කතනයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමාජයේ සිටින්නේ ඊළඟට උසස්කම. එවගේ දානයක් කියලා මම අද දහසක් වේලංගකට දානයක් දුන්නා. මම ඊළඟ වාරයේදී දසදහස් වගේ ධනෙක් ලැබෙනවා කියලා හිතුවේ නේද? ඒ දානේ නියම දානයක් නෙමෙයි. එතන තියෙන්නේ මුත්‍ත්‍යාගයක් නෙමෙයි. හිතේ ආසාවක් ඇති කරගන්නවා. යවුල සාධාරණයෙන් කරන දන් දෙනවා. ඒක මුත්‍ත්‍යාගය. අයත තානේ කියන්නේ විතරම අප සෝදාගන්නේ. මෙලොව වලක මෙලොව කොනේක මුත්‍ත්‍ය වතුර දැක්කනවා වතුර තැවෙන්නේ නැහැ. දුරුංගේ කරලේ කියන්නේ. සතර බෑවනාදවත් කියන්නේ ඒ වගේ තමයි පරිත්‍යාගයක් කළොත්ම අත තෝදාගත්ත වගේ හිතේ පිළිසු හිතේ පිටින්ම පිළිසු කරගෙන ගන්නවා මුත්‍ත්‍යාගෝ අයත පානි යාතයෝගෝ කවුරුහරි හිතේ කාරි පැවිදි කෙනෙක් ආ යෙල්ලා අනේ මට අහවාදේ ඕනේ ආවාදේ ලැබුණොත් නැහැ කියලා කිව්වම අනේ නැතේ කියන්නේ නැතුව ඊය දෙකෙන් ඔක්ක සංගා කරනවා මෛත්‍රී වචනින් මෛත්‍රී පිටින් මෛත්‍රී කයින් සංග්‍රහ කරනවා. එතකොට කවුරු නම් විශ්වාසවන්ත වෙනවා අනේ අතලලකට ගියොත් නම් නෝරදුවාම යමක් ලැබෙනවා. ඉල්ලන්නේ නැහැ. ඉතින් කියන්නේ ප්‍රතිපරි කියන්නේ ඉල්ලන්නේ නැහැ. එතකොට මේ ලැතිවැයි කියන එකට ඇති ඇති කියන එක ඉල්ලන්නාවක් ඉල්ලන අවස්ථාවේ ඕක නැති කෙනෙක් ඒක අපිට දෙන්න ඕනේ. කතුගේ කාලේ මේ කාමර 60 ඉස්සලා බුදුරු සිද්ධියක් ලංකාවේ අප්‍රසිද්ධ ධාර්මපතියෙක් කියන්නේ නම් ධර්මයන් අපි කාලේ කියන්නේ එකමාලකට විදෙන ගම්මානක තරුණෙක් ඇවිල්ලා අනේ ආවමාන්තයෝ අපි අම්ම නැතුණා රටාම මේ කටු සාහන් කරන්නේ අතේ කපයක් නැහැ ඉතල බුදුදා නැගන්නේ මට මුදලේ රුපියල් 50ක් ලැබුණා නේද ඒ වෙලාවේ කියා එකමාගේ පොරොන්දු පුරා ඉත අයියේ මම දෙන්නකා දැන් බොරුවක් කියන්නේ මං කියන්නේ බලන්න මං දන්න ඔබට උදම ඒ වෙලාවේ මේ මුදල් ගෙන්නන්නේ පසුව ලැබෙන හැටි ඉතින් මේ තරු රතුනා ගියා ගමට ගමට යනකොට හොඳටම ඈගෝ කියලා අර අම්මා දෙකේ මිදුවේ පහ කුප්පි ගන්නක් කියන්නේ ඔත් නාම ප්‍රාප් කියන්නේ පොත් අතු කියනවා ඉත අම්මා මේ තරු රතු මහාගත්ත පුතා ගිය ගමන ගන්නේ ඉතින් අම්මා වායිකයි ඒ භවදා උදේ ඇවිල්ලා තමයි ගලිමා සුරදානන් කියන්නේ හරියන්නේ අර ගමයි කියේ බොරුවක් නේ අම්මා ජීවත් වෙන්නේ නැදම වයසයි මම යනකොට කොල්ලා දෙයනවා මිතුලේ ඒකවල මේ පරිත්‍යාගයේදී සත්පුරුෂයා බෝධිසත්ව දෙවි එතුමාගේ මල්ලි දරුවෙකුට අම්මා තරම් වටිනා කෙනෙක් දෙන්නේ නැහැ අම්මා නැතුණා කියලා යමක් දිල්ලන්න මොන තරම් නැතිදරිකම කේ දරුවාට ඇදගෙන නිසා මම අද උපය 50ක් නෙමෙයි 100ක් දෙනවා ඉතින්ම සමාවක් නැහැ සියල්ල අර දරුවෝ කිව්වා කෙනෙක් ගණන් ගන්නේ නැහැ අර දරුවාගේ නැතිවෙන්නම හේතුන් දක්වා මේක පරිත්‍යාගයේ සත්‍යෘෂය ගසලා එක්තර අනුගාමකම් නැතත් තමා විසින් කරන්න කියලා සත් ක්‍රියාවක් දෙන්නාගෙන ඉන්නේ මේ අතමයි යාත යෝගෝ කිසියම් නැලිකමක් ඇතුළේ ඉල්ලන්න සුදුසුයි යාත යෝගෝ දුෂ්කර කරතෝ කියන්නේ හැම දෙතම තමාගේ අකට යමක් ලැබුණා නම් කොටසක් පරිත්‍යාග කරනවා ඒ සීලවන්තය, ඒ ගුණවන්තය, ඒ වගේ උදලතා, ඒ වගේ අයිතිවන්තය කියලා විශේෂයෙන් තේරිලා නැහැ. ජනමුට යමක් අවශ්‍ය නම් මේ දේ දෙනවා. ඒ නිසා ඔස්සම් දරතෝ කයිත්‍යාගේ සිත් කලවා වාකේවලු. ධර්ම සංගාය දරතෝ. සමාද ලැබෙන ගේම කලමීම යමක් දෙනවා. අද්දත් දාන දෙනවා දෙනවාමයි. සමම් කෑම ගන්ද, රත්තු දාන රත දීවා නම් පළවෙනි බස්සදා මේ කරනවා දාන කරනවා. ආහාරි කතිකෝ දෙනවා දෙනවා. ඒ වගේම තම අනුභවකරණයෙන් ඊළඟට ආවගෙන තියෙන්නේ ඒ අනුභවකරණයෙන් කියන දේ කියන්නේ මේ වගේ දේවල් තමයි සමුදාව රැස්වෙන්නේ. මේ මෙන්නේ විදිහට ධාන සංගාණයේවත් පරිත්‍යාගයේ කුරුදු සුද්ධලයා ඒකෙන් නිතර නිතර ආවගිලා කරා. මම මේක දැන්නේ ලැබුණ මේ පරිත්‍යාග කරලා මේක කරලා තියෙන අහිතේ උදේට මොකද වෙන්නේ? ඒකේ නීවරණ යට වෙලා ඉන්නේ සමාධියුත් ඇති වෙනවා. පරිත්‍යාගයේ මොකද සමාධියුත් ඇති වෙනවා. ඒකේ නමුත් මේ පරිත්‍යාගයේ ගුරු කුජලයාට කවදාකවත් වස්තු හානි වෙන්නේ නැහැ. අනුයෝගාමයෙන් වස්තු හානි වුණත් නැත් කොහොමද ලැබෙනවමයි. අනිත් කාරණය ඒකේ පරිත්‍යාගයේ කරන්න කරන්න පුහුණු කුසල් මතුවේ. ඒ යාතුල ධම්මියා නිසා අපිට අද යමක් කියන්නේ ඒකට කුසල කුසල මත වීම නිසා කුසල විපාක මත වීම නිසා අපිට වැඩි නැගීම තව ධර්මිය ලැබෙනවා. නිසා පරිත්‍යාගය නිසා ඥානින් ධනවත් වෙනවා. පරිත්‍යාගය නිසා ගුණ ජීවිතය ලැබෙනවා. පරිත්‍යාගය නිසා අපලෝකතරේ ගිහිලා දීර්ඝාවක ලැබෙනවා. පරිත්‍යාගය නිසා සුවදිගාම වෙනවා. ඒ තුනේ කාර්යය. අතේ කාර්යය ඥාන සම්පදායේ විශේෂයි. ප්‍රඥා සම්පදායෙන් සරුවඥන් වහන්සේ චිතුරේ දේශනා කළේ භවනා ප්‍රඥාව ගැන. ප්‍රඥාවේ ප්‍රධාන රාජ්‍යයක් කියනවා. ඒ සියල්ල සම්පින්දණය කරන තුනක් කියලා සුතමේ ඥානය, චින්තාමේ ඥානය, සම්භාවනාමේ ඥානය. සුතමේ ඥානය කියන්නේ ධර්ම ප්‍රවණීම, සාම්පත්තක් යෙදීමේ, ධර්මතා සත්‍යා කිහිමෙන් ලැබෙන දැනුම, අවබෝධය කියන සුතමේ ඥානය. අපි කියන ධර්ම ඥානය කියලා සුසුමුසා සුත වර්ධනය සුතම් පඤ්ඤාය වර්ධන දෙගාකාරයේ තියෙන එක. උත්තර මෙතන මෙතරම්න වාගෙන ධාම්පක ඇදීමේ ධාරණ ඇදී. ධාර්මී නිසා ප්‍රහව අබෝධේ. ඒක කියන සුතමේ ඥාන, චින්තාමේ ඥාන කියන්නේ බණ අතා දරාගෙන ඒ අනුව අර්ථ චින්තනය කරනවා. තමාට තන අහලක් නැතුව යමක් යනවා නෝනින් කල්පනා කරලා සිද්ධ කරනවා. රෝගාචාරයේ බොහෝම ලක්ෂණ ලැබෙනවා මලපදේ අකුරක් ඉගෙනගෙන නැතුව පුරුමහා සංසාරව සමාගෙ චින්තනෙ. ඒවා වෙන චින්තාමය ප්‍රඥා. ඊළඟට භාවනාමය ප්‍රඥාවයි මෙතන මොකද කියන්නේ. භාවනාමය ප්‍රඥාව ගැන මෙතන දේශනා කළා. අපේ හිත අඳුරු කරන දුකක් වේක හයක් පහක් තියෙනවා. ඒවා කියන පංච නීවරණ. ධර්මතාවයෙන් ගත්තොත් සත්‍යයක් වෙනවා. සම්පින්දණයකට ගත්තාම පහක් වෙනවා. ආවචන්දේ යාපදේ කිනමිතේ සුද්ධත්ව කුච්චේ පිළිගත්තා. මේ තමයි එකක් හරි අපේ ජීවිතේ ආවිතාන්දකාරයි. ආවරණය, නීවරණය, ඥානයක් ලැබෙන්නේ, විපස්සනා ඥානයක් ලැබෙන්නේ, සාම්ප්‍රදායක් ඉවෙන්නේ, ඇත්ත නැත්ත වැටෙන්නේ, හොඳ නරක වැටෙන්නේ, කලියතුන ප්‍රේමයේ වැටෙන්නේ, කුසල අකුසල වැටෙන්නේ, දෙලොව කරුව වැටෙන්නේ, හේතුඵල වැටෙන්නේ, මෞඛ්‍යයන් වැටෙන්නේ, සහෝදර සහෝදරයන් වැටෙන්නේ, කලගුණ වැටෙන්නේ, ඔක්කොම අන්ධකාර වෙනවා මේ කරේ එකක් ඉතිරි ආව. මේවා යටපත් කරන්නේ මේ අඳුරු යුගයේ නැත්තම් අඳුරු ගැටි. අඳුරු එල අඳුරු තාක්ෂයන් ගත් කරන්න ආලෝකයක් දැල්ලන්නේ. ඒක තමයි ප්‍රඥා ආලෝකය. ඒ ප්‍රඥා ආලෝකයේ දැල්ලා ගැනීම ඉදිරියට ක්‍රම කියන්නේ. ඒ කියන්නේ කාමච්ඡන්ද නීවරණයේ කියන එකේ ආශාවල් සංකල්පන කාමරාග සංකල්පන විකේ යටපත් කරන්නේ නම් ඒ අඳුරෙන් හිට ආලෝකයට දැල්ලන වඩන්න ඕන අසුබතාවය. දත්තුසාපාර දීපුන් භාවනාවද දසාංග භාවනාවද වඩන්න වඩන්නේ අර නිවර්ණ යතරේකල් සාලෝකේන ඒ සම්බන්ධ ආභෝධයක කියනවා ප්‍රඥා සම්බදාය. යාවාංගීන තරහ වෙන්නේ අන්ධකාරයේ ඉති ඉවත් කරන්නේ නම් වඩන්න ඕනේ මෛත්‍රී. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා නැත. මේ වායින් එකක් වඩනකොට යාවාද අඳුර දුරුනේ පිට ආලෝකේ. මෙන්න ප්‍රඥාය. ඊළඟට කියන්නේ එකේ චිත්ත කායයන් ගැලි බැරි කරනවා. මේ අන්ධකාරය. මේ අන්ධකාරයේ දුරු කරන්නේ නම් අපි වඩන්නට ඕනේ ආලෝක සංඥා. ආලෝක සංඥා. ආලෝක සංඥා වඩන්න වඩන්න කීන මෙත් අඳුර නැති ඉවර නිවත් කළා මෙත් ආලෝකය. ඒක තමයි ප්‍රඥා. උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කියන්නේ ඉන්ද්‍රිය. කුක්කුච්ච කියන්නේ එකේ කසුතැවිල්ල. මේ දෙක යටපත් කරන්න නම් මේ අඳුර නැති කරන්න නම් වඩන්න ඕන ආනාපාන සතිය. ආනාපානසතිය වඩන්න වඩන්න උද්දච්ච කුක්කුච්ච කරකිතේට ආලෝකය එන ප්‍රඥාදී. විචිතේ ඥාන ලසන්න තියෙන බුද්ධානුසති, ධම්මානුසති, සංඝානුසති මේවා. ඒගොල්ල වඩන්න වඩන්න අපේ විචිතේ ආදල දුරුවේ ඒක ආලෝකය වෙනවා. ඒක තමයි ප්‍රඥා ආලෝකය. දැන් මෙන්න පංච නීවරණ යටපත් නැති ඒක නියමිත භාවනා ක්‍රම මුලපටන් අග දක්වා දිනු පවුල කරගත්තොත් ඒ චිත නිතරම ඥාන සම්පන්න සිතක්. ඒ චිත නිතරම ආලෝකමත් සිතක්. ජීවිතයේ ක්‍රියාවලිය අවශ්‍ය ජීවිතයේ උපදේශ දීලා තියෙන්නේ මේ භාවනාවේ ප්‍රඥාවේ අතෝචී ඥානවන්තය හැම විටම ශ්‍රද්ධාව රැක ගන්නවා. සීලය රැක ගන්නවා, අවිද්‍යා ගුණය රැක ගන්නවා. ඒසා භාවනා ප්‍රඥාවේ ගුජය ලෝකසු බාකේ ජීවනෝපාය කටයුතු ඉදිරිය ගනිමින් ධර්මයෙන් ධර්මවත් වෙනවා. රාගයේ එතුමාගේ අතෝචී ජීවිතයේවා. එතුමා මනවත් මෙතාම නිරෝධී සෝය විතර ජීවනයේ කියන. එතුමා මනවත් මෙතාම ආයු කෙලවර සුභති පරායන වේරෝ. දැන් බුදුරජාණන් වහන්සේ පහදා වදාළේ ධාර්මික ප්‍රාර්ථනා හතර සපුරා ගැනීමේදී මේ හතර මෙහි පහදා වදාළා. සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. ඊළඟ කතාවෙන් තමයි දේශනා කළා මේ කියන සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥාගේ ගුණවන්තය කටයුතු හතරකින් ජයග්‍රහණයක් කරනවා. ඒ විතරයි නේද? ඒ කියන්නේ ජයමින් ජීවත් වීමෙන් දෙවියන් ජයග්‍රහණය. ඒ මොනවද? කලින් ජයග්‍රහණය නම් අත්තාන සුතියේ කියන්නේ සම්මාසු සම්පරයයි. තමයි සතුන් ජීවත් වෙන්නේ. තමයි තමයි ඇදෙන්නේ සෑම දෙයක්ම නඳුන් තලගෙන යාන වහලෙ මැදයක් හරි බොහෝ තලගෙන. මාතා පිටරෙ පුත්ත ධාර දාග සම්මකර කෝලියෙ. පිටා මන්ති සුතියේ කියන්නේ සම්මාසු සම්පරයයි. තමයි දෙමෝ කියන්නේ යන්නේ. දුරුදරුවන්ගේ හේතු හේනිකාවන්ගේ පිට මිතුරන් අසන් ගැටයන් සතුවා බව සම්පවාගන්න. ඒ පාඩුවත් අනුපාඩු වේගයෙන් මෙයන් සංග්‍රහ කරනවා. මෙන්න මේක පළවෙනි ජයග්‍රහණය. ඒක තදා වැය කරන ධනය අත්‍යවශ්‍ය ගත වුණා වෙන්නේ. ඒක තව දැනගත හැකියි. මේ ජයග්‍රහණය තමයි කාටත් ගුණ ගැහෙනවා සමාක රජුන්ගේ සුරුන්ගේ සතුරන්ගේ ගින්නේ ජලයෙන් මේ ආපදාවක්. මේ ආපදාවන්නේ ජීවිතේ නැනනෝනේ ජීවිතය අකම්පිතද නිසිතැනට ධනය වැය කරමින් ඒව ජයගන්නේ. මේකට කියනවා ජයග්‍රහණය. මුළු ජයග්‍රහණය තමයි මේ බෞද්ධයේ කුලයේ සිදුකලේ දුක සංභාව කියනවා. ඥාති බලේ, අතිති බලේ, සුගතේත බලේ, කාය බලේ, දේවතා බලේ කියනවා. බලේ කියන්නේ යුතුක. ඥාති යුතුක. පන්ෝගේ ඥාති ඉන්නකලේ යුතුක. ආගමික යුතුක. කවිදරුවන්ට පාරක පස්සේ ඉෂ්ට සිද්ධ කරගන්න යුතුක. ආරම්භක ජයග්‍රහණය උදේසාවලේ යුතුක. මෙතන යෙතු උත්සාහ සියල්ලම අනුපාදිය ඇතුළ සම්බන්ධ කර ගැනීමට ඥානවත් යන්න පුළුවන්. ඒක තුන්වෙනි ජයග්‍රහණය. හතරේ යෙතු විශේෂයි. හතරේ යෙතුන් කියන්නේ ඒකේ තමලක් ගාමන කඳු කෝඩකේ හේතා මදප්පමාද කටේරදා ඒකමත්තානං ධමේ ඒකමත්තානං සමේ ඒකමත්තානං කදීන් වාපෙන්ති ඒකෝ බුද්ධකතං දක්ෂිනම් කදීති. ඒ කියන්නේ ඔබ ඉන්න සීල වර්ගය, ගුණ වර්ගය, විසත් ප්‍රතිපදේ ගුණය, තම තමාගේ ආර්ය ගමනය කරගන්න, තම තමාගේ ආර්ය වල කෙලෙෂන් සංසිඳුව සංසිඳුවා ඉදිරියට යොමුද යන්නේ සීල දුන්නේ. ඒ සීල වර්ගයෙන් ගෙට ඉද්දා විකන් දක්වන ප්‍රතිපදේ. ඉගෙන ගන්න ආයත, දෙව්ලෝ යන, බබලෝ යන, නුලම් යන, කුසල ධර්මයන් වශයෙන් දාන පරිත්‍යාගයෙන් සුද්ධි කරගන්න. දාන දක්ෂණවත් ඉන්නම්. ඒ නිදුකන් ලබන්නේ අර ත්‍යාග සම්පදාව තමයි. නමුත් ඒක විශේෂයි. අර ඉතිරිවල් ගුණවත් උපමංගලකගේ සංග්‍රහය නිසා සමාජ විකුල ආනිසංසයක් වෙලා ගන්නවා. මෙලෙ නෝද ගන්නවා. පල්ලෝ විපතියනවා. දලව යා ගන්නවා. හේවර අමාම අන්න සාක්කා කරනවා. මේකයි බුද්ධත් එක දක්වනවා. මේ සත්‍ය දෙක නිවන් අතේ ගියනවා. ඉන්න මේ බුදුරජාණන් වහන්සේ අර සද්ධා සම්පත්, සීල සම්පත්, ත්‍යාග සම්පත්, ප්‍රඥා සම්පත් ඇති බෞද්ධයා කර්ම හතරකින් ජය ගන්න හැටි. ඒක තමයි තමන් ආමෝදිනේ වෙන්නේ. ප්‍රමෝදිනේ නැති අන්තිම ධාතකෙන් දේශනා කරනවා. ඒකයි මාතෘකා කරන ධාතක. ඒ කියන්නේ ඥානවන්ත ජීවත් වූ බෞද්ධයා ආපසු බලා මෙහෙම හිතනවා. බුද්ධාභෝගා, බතාභජ්ජා, ඉතිංග ආපදාසනේ මම දැනෙන ධනෙ පරිභෝග කරගන්න. මගෙන් පෝෂණය වෙන්න ඕනේ, යැපෙන්න ඕනේ අය මම විශේෂ පෝෂණය කරගන්න. ආපදාවන් ඉදී මම නොකියන එයි ජය ගන්න. අත වන්ද බලයේ කතා කරගන්න. එවාගේ යුතුකම් පහද මම නැති විශේෂ කරගන්න. උපන් පිටා සීලවන්තව සංයත බ්‍රහ්මචාරියෝ සිල්වත්නවත් සම්මරසේනේ සසුන් බමුසර ඇතුළු තුමන්ට දාන දක්ෂිණාවේ පිළිමෙන් උපස්ථාන කළා. යදාසං භෝගං නිත්‍යය පඬිතෝ කරමාවතං සෝමේ අබ්බෝ අනුපස්සෝ කතං අනුතාපය. ඊයේ යංගවන් ලැබෙමින් යමක් සඳහා භෝගය ලැබෙනවා නම් ධමේ ලැබෙනවා නම් ඒ අර්ගයේ මා විශේෂිත කළා. ඒනම් මනුෂ්‍යයන් වද්දෝ මෙන්නේ සියතේ මනුෂ්‍යයා. අරිය ධර්මයේ දිනෝ නරෝ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේ ධනංග නුවන් නගතේ නිසිතේ. දෙවන් නගතේ නමේ සිටේ. ඉදේවයන් පසල්තන් මේ එතුමාට මෙලවත් දෙවියෝ මනුෂ්‍යෝ ජීවේ පරිද්දෝ මෙලවට ප්‍රශංසා කරනවා. ඒකේ සත්‍යයට මොදෙති පර්ම ස්වර්ග සම්පන්නව. ඒකෙ මේ ස්වර්ග සම්පන්නිය නිවන් දකිනා දුරු. තමන් යන්නේ විලාසක පාරමී සපිරුණා නම් අරම පාරමී මුදුන්පත් වුණා නම් ඒ දවසට ඒ ජවලෝ බබලෝ මනලෝ ඔක්කොම ඉක්මවල ගියේ දෝෂෝත්තර විනතත්. එන්න මේකයි අනාගතයේ චිතෝරයාට ආදාවදාල ප්‍රාප්තකම සූත්‍රේ සාරාසි. අනාගතයේ චිතෝරයා මේ ගුණ සියල්ලෙන් පරිපූර්ණයි. එතුමා දරෑර සදාවන්තයේ සීල වර්ධනයේ ත්‍යාගවන්තයේ ඥානවන්තයේ. එතුමා ඉදාම බෑමෙන් ධනෙන් ලැබුව කෙනෙක්. බෑමෙන් යසෝ කීර්තිය ඇති කෙනෙක්. දීර්ඝාස ඉන්න කෙනෙක් ආයතනවල සුසිත ජීව ලෝකයක නියත වූ කෙනෙක්. එතුමා ජයග්‍රහණය හතරම කළා. සමාජගත වුණා. දුරුදරුවන්, සහෝදර සහෝදරියන්, සේවක සේවිකාවන්, දෙමව්පියන් ඔක්කොම සතුටක් කරගත්තා. එවැගේම ආපදානන් ඉදේ නොගියව දෙයෙන් ජයගත්තා. තුමා ධනහානියකටපත් වුණා. ඒකෙන් නොගියව එතුමා ජයගත්තා. විසුතම් භාෂියවල සම්පූර්ණ කරා. එවැගේම උද්දම්ක දක්ෂනා කියලා දෙලක්කේ කියන මනුෂ්‍යයන් අතර උසස්ම ධාර්මකයේ කැටියෙ සම්පූර්ණම් කරගෙන ජීවිතේ සාර්ථක කරගත්තා. දැන් මේ ලෞකික භෝද ලෝකෝත්තර භෝද සෑම අර්ථයකදම උපනිෂ්ඨේ ගැලුම් දහම්පද රැකත් දෙකල ප්‍රකාශ වුණා. ඒ නිසා විගෞ ගැන කමනක් නෙමෙයි තයි උතුමන්දා මේකෙන් ගතවුතු උපදේ සැකක් කියනවා. අර ප්‍රඥා සම්පදාවාදී ගැන කියනවා. එනිසා සෑම බෞද්ධයෙකුම මේවා නිතර නිතර ආවර්ජනය කරේ. මොකද ලෝකුරා බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ මෙහෙමයි කියලා බුද්ධාමි ආඥාවන් නිතර ඉතිේ සදාගෙන කීවත් උනොත් මේ ලාභ අලාභ යත ආයත දින්දා ප්‍රසංසා සැප දුක් අතර ගාමේ සැලෙන කියන ලෝකේ නොතැනි නොතැනි අපට යම් විශේෂ කිරුතු මාර්ගයක අදේ මාර්ගයක හේතන මාර්ගයක අභියත මාර්ගයක රාජය කිසිදු මාර්ගයක මධ්‍යම ප්‍රතිපදාව නිසියෙන් ගමන් කරන්න පුළුවන්. ඒ සඳහා අපට තව තවත් සත්‍යයේ බලයේ, ධෛර්යයේ, ධීරියේ, ආරක්ෂාව, ආශිර්වාදයේ, බුද්ධානුභාවයේ, ධර්මානුභාවයේ, සංඝානුභාවයේ, ප්‍රතිපත්‍යාල ප්‍රාභාගයේ ලැබේවා, ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගන්නවා. එදා අනාගතයේ කිසිදුරාට මේ දේශෝදාමෙන් දෙවියන්ට ඇත ලෝකයාට නොමිය නොතුරා සම්පස්සිද්ධ වුණා. එතුමා ආයුධවල දුෂ්ට ජීවි ලෝක උපන්න. එයි ආයු ඇති චේතනාවේ අවුරුදු 50ක් පෝටි 60ක් වල කාලය ගැන හිතේ ඒ විදිහට සිංහල ජීවි ලෝක කොහොමද සුද්ධාවාස බබකලේ තියෙන්නේ. සුද්ධාවාස බබකලේ කණේන තේරිය කියන්නේ. මහා කල්ප 30,000 සුද්ධාවාස බබතලේ ඉන්න ධාර්මසුවේ ඉඳලා අකලිතා බබතලේදී අරිහත්ත්වේ සාක්ෂාත් කරගෙන පරිණිවාණයට පත්වේ. මෙන්න මේ විදිහේ ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ජීවිත අපට කඩපදාන ආදාතියාග ආභාතියාග ආලෝකයක් දෙනවා. නිසා මේ වාගේ ශ්‍රේෂ්ඨ සත්පුරුෂයන් ගැන අපට නැවත නැවත මහන්ඳ ලැබේවා, දකින්න ලැබේවා, ආශ්‍රය කරන් ලැබේවා, කතා කරන් ලැබේවා, ප්‍රේමතුන් අනුගමනය කරමින් අපේ ජීවිතයේ මේ මහෝත්සවයන් වහන්සේලාට අනුව පවත්වමින් මෙහෙල දක්වාම යොමු කරගන්න පහත්වා ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගන්නවා. එදා සරුවක් යන වහන්සේ 45 අවුරුද්දක් රෝහල නිම දහම් දේශුවා. සූවිත අරන්තයේ 60 කලස්සක්යක් දෙන දයන්තර සැනෙවිවා. අනාගතයේ දාලා සුදු බුදුරැක් නිදන දරදායි ස්පර්ශයෙන් සුවාසුදාක දහම් තම දේශනා කරා. සමන් වහන්සේගේ කවුරු අසුභවක් පාළි වරදලා දරදාහක් ලෝකධාතු හේකා ලෝකතල නීපාලක් නීයන්නාසේ කියනවා. සාතන් වහන්සේලා කියන්නේ උනා. ආයන් වාසලා සුගතිගාමී වුණා. සසෝ ප්‍රතුජන ගලතාව සෝභියේ කර්මාවෝතෝ කල්මෝ කියන්නේ. වැඩි විහාරස්ථාන රාජධානි ගියන් මුතුන මාලිකා සියල්ල ලක්තාවසේසෝන. මෙතේ ඉරහද තාරකා මහා ප්‍රතිමහා වේල් පර්වතයන් ඉස්සාල වත්තු. දයාවරවා විලකඩන් යාවල වාහනයෙන් උත්තරෙන් මිල මුදල්ලාරි පාරිභෝගික වර්ග සෑම දිනෙම ඇදීමෙන් සැලකීමෙන් දේශන වේතෙන් බතෙන් මුලකින් පරිහරණය කරන අපේ ජීවිතය මතු ලැබෙන ජීවමානශාලී සම්පත් සියල්ල එකයි කියනදි සෑම සාස්පාර ධර්ම ශ්‍රේණියක් ශ්‍රේණියක් පාදා සිරිසිරියේ විහිදෙන්නේ ඇතිවෙදී නැතිවෙ යන දරුන් අනෙක්යයි ඇතිවෙන දිනෙකින් සිදීම් සිදීම් දෙකෙන් විතර තේන දයි දුකයි සෑම සෑමිතේ ලකමාත්මා ගැන අනාත්මයි ශ්‍රී ලක්ෂණේ කියන්නේ ඇතිවෙල සාස්පාර ධර්ම සීලන සංකත සංතාප විපරිණාම සුභාවේ යෙතුන බැවින් දුක්ඛාරි සත්‍යයයි ඒ දුක නැවත නැවත උපදවන ආයෝහන නිදාන සංයෝග පරිමෝදාකයෙන් දුක්නාව දුක් සමුදයයි සත්‍යයි දුක සමුදයයි ඇති නිස්සාරණයේ අකංග සමතාවතේ ඉන්න ශාක නිර්වාණ ධාතුව දුක් නිරෝධ සත්‍යයි නිරෝධ සත්‍ය ආවෝද කර ගැනීමට වැඩි යතු නිඥානයේ දර්ශන ආධිපතේ යාත්‍යෙන් යුක්තවන ආර්යසාරික මාර්ගය දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යනම් වෙන්නේ අනන්ත පරිමාණ වූ සසේමුදු මහ රහතන් වහන්සේලා අති දීර්ඝ කාලයක් වූ දාන ආදී පාරමී දෙනේ ඒ ආනි සත්‍ය අපල ආභෝධ කරගෙන අජරාමර අමාම හනුමන් දැකියා. චතරදෝ කාර්යයේ කොට පෙරේ දින කඳුනා සාන්ත නිවන් සෝයෙන් දැනසිය මදාල බුදු සසේමුදු මහ රහතන් වහන්සේලාට සිතුම් පයින් වචනේ සවන්ගල්යේ ගෞරවාචාර උත්තමව නමස්කාරයේ වේවා. අපට කියන්නේ සේතුරාකල සියලු කතා මාර්ගයේ වාග්පත්තේ සාතේ ගෝතියේදී අතුරාරි සත්‍ය ධර්මයේ සුවසේම ආවෝද වේවා කියලා ප්‍රාර්ථනා සමාගන්නේ. සේවා සම්බිදතරේ දාස්තර මහත්මයා, මොසදාමයේ සේවා දාස්තර මහත්මයා දෙතල අද මේ අවස්ථාවේ ඥාන සංග්‍රහය කරගන්න. සිරිදීම සදා ධර්ම දේශනාවකට බලාපොරොත්තු වුණා. ධර්මානුශාසනාවක් පවත්ලා එයින් ජීවත් ගන්නා වූද කල්ලෝඥාවගේ ඥාතියෙන ඥාත සංග්‍රහය. ඉතින් එතුමා හැමදේම සෝරුවන්නේදී ගුණය ඇතුළ ජීවත් වන සත්පුරුෂයෙක්. ඉතින් එතුමා නබෝදාගත විවාහපත් වූ අතර තව නබෝදාතකෙන් විදේශ රටක කියන්නේ පෙර ඒගේ ඥාතියෙන් එක උසස්ම සංග්‍රහයක් ගැන ධර්ම දානයක් දීමට අපේක්ෂා කරනවා. ඉතින් ඒකත් වෙලාවක් ඉන්නේ නැහැ. ඒකත් භාග්‍යවත් සම්පත්තියක් ඒකන්න පුළුවන්. ඒ අනුවද ධර්ම දේශනයේ පිටාව ගෞරවයෙන් වැඩම කරවාගෙන සංජය භාගවා අසුන් පරවා වදා හඳුවා සීලේ පිටා මෙතෙක් වේලා ධර්මානුශාසනයට සවන් දුන්නා. දෙකේ රාම දැක්කර ගල්තේ කුසලය විශේෂයෙන්ම සම්පතේ රාජ්‍යසේ මහත්මයාගේ සතර තුනකට සමාන පෙරාව අවප්‍රාප්ත ප්‍රයාපරේ යන මහර්ෂියක් වේවා. තමයි සජානේ දෙස්තර මාර්ගයේ ඉස්සාවර මෞර්ය දෙනා වහන්සේ තුමීතන ලැබේවා. මේ සෑම දිනාද සවන් සම්ලෝකේ ඥාතින් ඇතුත් මේ සෑම දිනාද මේ කුසල විසස්ස බලෙන් සමයක් භාෂා සුදුසු සම්පත් විඳ පෙරවරේ සතු උතුම් භෝජනයෙන් අමාමහ නිවන් සුව ලබත්වා ධ්‍යා කරුණාවෙන් තීදී. සාධනාරක්ෂක ලෝකපාල කාර්මාරක්ෂක ඉච්ඡේ යතමණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණාමයි ත්‍රිංගකින් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයට මේ ලංකා දීපයට බෞද්ධ ජනතාවට බෞද්ධ රාජ්‍යයට මේ නිවසට මේ භූමියට මේ සම්ප්‍රාප්ත තැනට විශේෂයෙන් වදිනවයේ විවාහපත් දෝතිනුවත් මේ දොස්තර දෙපලට මේ ආරක්ෂාව සලසා දෙත්වා සතු ගෝධුවලින් සාම නිවස ලබත්වා ප්‍රාමයිකින් තින් සමුළු සම්බුද්ධ ශාසනයේ පිර ජීවනයේ පැතෙනින් ධර්ම දානානි සංසගෝණී පිළගන්නේ දෙකේ කියලා මේ සිදු කරගත් ධර්මානුශාසනා ධර්මාශ්‍රවණ කුසලාවි සංසමණයින් බුද්ධ ආදී රත්නක්‍රියාන් මහා බණින් ගිහි මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලින් තුන්වැන්න සංදිවතරේ රාජස්සල මහත්මයාට තුන්වැන්න සුජානී මිත්‍රේ රාජස්සල මහත්මියට එවැගේම චන්දෝ මහත්මයාගේ දයාවර මෑණියන් වහන්සේට අනිමොත්තේ සාරාමී වෙන්නේ සේනෝන මාතෘ ගෝණා මාතෘ මවුරු දුදන් සෑම දිනකට නාවියනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.